සම්මා සම්බුදු සරණයි. අපි ඉතාම ගෞරවයෙන් අපේ සතාගතයන් වහන්සේට, සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට, සාසුන් වහන්සේට කෘතඥතාපූර්වකව නමස්කාර කරමු. කෝටි ප්‍රකෝටි වාරයක් අද අපට සාකච්ඡා කරන්න අපි හිතාගත්තේ ඡන්න සූත්‍රය. සංයුත්ත නිකායේ කන්ද වර්ගයේ කන්ද සංයුත්තයේ තියෙන මේ තේරවාදය. ඒ සූත්‍රය ගැන අපි සාකච්ඡා කරන්නට අවශ්‍යයි බොහෝ කාරණු නිසා. ඒ තෙන්න කලින් මට හිතුණා මිත්‍ර ශිලීව යම් කරුණු කීපයක් ගැන සිහිපත් කරන්න ඕන කියලා. එකක් තම පාලි වචන ඔය හෙළ භාෂාවෙන් ලියනකොට, ඒ කියන්නේ රෝමන් ඉංග්‍රීසි අකුරු කියලා කියන්නේ, ඒ රෝමන් අකුරු පාවිච්චි කරනකොට අපි ලියන ක්‍රමේ ටිකක් අඩු වෙනවා, වැරදි වෙනවා. ඒක අර සිංහල ක්‍රමත් එක්ක මිස් වෙන නිසා. උදාහරණයක් ගත්තොත්, දැන් හෙළ ඒ ශ්‍රී ලංකා පුංචි දූපතේ ඇත්තෝ අපි හිතමු චෑන ලියනවා නම් ඇත්තෝ ලියන්නේ CH කියලා, CHANDA ඡන්ද කියලා කියනවා. එතකොට ඒක පාලි ක්‍රමයට බැලුවාම එතන ඡන්ද කියලා කිව්වොත් එමෙ CHANDA ලියුවොත් එමෙ ඡන්ද කියලා කියන්නේ කැමැත්ත කියන එක. අර හඳට නෙවෙයි. එතකොට පාලි ක්‍රමයට ලිව්වොත් ඡන්ද ලියන්න වෙන්නේ CANDA. ඒ පාලි පොතට අනුව යනවා නම් එහෙමයි ඒ භාෂාවට යන්නේ. සමහරතේ ඒ වචන නම් වැරදෙන්න, සමහර වචන වැරදෙනවා ලියනකොට. අපි හිතමු මේකයි වචනය අත්තා කියලා ලියනවා කියලා. දැන් ඒතකොට සිංහල ක්‍රමයට අපි හිතමු දැන් ඔය ගහක් අත්තක් බ්‍රාන්ච් එකක් කියන එකට අත්ත කියලා ලිව්වොත් ඒ ටී එච් ටී එච් ඒ ඔහොම තමයි අත්ත ලියන්නේ. එතකොට ඒ විදිහටම අර පාලි ක්‍රමයට එන ඔය ආත්ම කියන එක ලියනකොට අත්ත කියලා කියන්නේ, ඒ අත්ත කියලා කියනකොට අපි ලියන්න ඕනේ ඒ ටීටී ඒ අත්ත. නමුත් ඒක අර සිංහල ඔළුවෙන් බලනකොට ඒක වෙන විදිහකට කියවෙන තැන නිසා තමයි ටීඑස් ලියන්නේ. පාලි භාෂාව ඒ රෝමන් ඒ අකුරු වලින් පැටලෙනකොට ඒක මතක තියන්න වෙනසක් තියෙනවා. ඒක හේතුව තමයි දැන් ඔය අපි අත්ත කියන එකේ දින හින්දා ඒ TH කියලා ඊට ඒක අර අත්ති කියලා පාලියෙන් කියන එකට යනවා. අත්ති කියලා කියන්නේ තියෙනවා කියන එක. ඊළඟට නැත්තම් අත්ත කියලා කියන්නේ වාසිය යහපත කියලා. ඊට පස්සේ එහෙම නැතුව අයනු අල්තානු තන නිකන් ආවොත් එකෙන් පාලි ක්‍රමයට ලියමුට ඒ ටී ටී ඒ ලිවොත් අර ආත්මන් සෙල්ෆ් කැපිටල් එස් අකුරේල සෙල්ෆ් කියලා කියන්නේ ස්ථිරව පවතින යම් දෙයක් තියෙනවා කියලා, සෛලීව පවතින යම් බලවේගයක් මේක ඇතුළේ තියෙනවා කියන අදහසට යන එක තියෙනවා ඒකෙන් කොට. ඒසයි පාලි ක්‍රමේ සිංහල ක්‍රමේ ලියන කොට එක වෙනස් තියනවා කියලා මතක තියෙන්න ඕන. දැන් චක්‍ර කියලා කියන ධම්ම චක්‍ර ලියනවා නම් එහෙම කියන්නේ CAKKA. ඒක තමයි චක්‍ර වෙන්නේ. CH ලිව්වොත් එහෙම සිංහල ඔළුවේ තියෙන ක්‍රමයට ඒක එන්නේ රෝදයක් කියලා. නැත්තම් මේ ඉංග්‍රීසි ක්‍රමයට එන අර ඒ ක්‍රමයට යන විදිහට වෙන්නේ නැහැ ඒකට. එතන එන්නේ ඒ CH එකයි CHNC අර CA චක්‍ර වෙනකොට වෙන විදියක් එනවා. ඒක මතක තියෙන්න ඕනේ. ඒ පාලි ක්‍රම සිංහල ක්‍රමෙදී අපි ඔය පොත්වල සම්මිලනකොට ඒක වෙනසක් වෙන බව ඇහෙනවා කතා කරලා. ඒක අතරේ එක දෙයක් අපි ඉගෙන ගන්නට ඕන. ඊළඟට අපි මේ සූත්‍ර සාකච්ඡා කරනකොටම ඊළඟ බොහෝ දේවල් වලට කතා කරන්නට හමු. තව එක දෙයක් සිහිපත් කරන්නට ඕන, විශේෂයෙන් ඔයත්තන්ගේ සාකච්ඡා ඒවා මේ හැමකත් මහනකොට හිතට එන මේ අදහස් ඒවත් වැදගත් නෙවෙයි මතක තියාගන්න ඕන. යථා භූතයේ තේරුම් ගන්නට නම් ඥානයේ මතුවිය යුතුමයි. ඥානයේ මත් කර ගන්නටයි සියලු ප්‍රතිපදාවන් ක්‍රියාකාරකම් අවශ්‍ය වන්නේ. භාවනා හරි මේ ධර්ම සාකච්ඡා හරි හැම දෙයක්ම කරන්නේ සිතිවිලි තවත් කම්පාර්ට්මන්ට් හදාගන්න නෙවෙයි, තවත් සිතිවිලි කෝච්චි පෙට්ටිය ඇඳගන්න නෙවෙයි, ප්‍රතිපදාවට ඇවි ඥානය විකසිත කරගන්නට. ඒ නිසා තමයි අප මේ ධර්ම සාකච්ඡාවේදී හැම විටම කියන්නේ මේ පැය දෙකෙන් පස්සේ මේ ගැන කතා කරන්න එපා. ඒ අදහස් සදහස් කියන ඒ වගේ දත්ත මතිමතාන්තර උළුවට ගන්නෙ නැතුව අවබෝධය සහ උත්තේජනය පමණක් හිතට අරන් තමන්ගේ ක්‍රමයට තථාගත ධර්මයන්ව භාවනාව දියුණු කරන්න ඕනේ. එතකොට මනස හෝ ශරීරය එහෙම නැත්නම් නාම හෝ රූප සැබෑ ඔබ නොවන බව තේරුම් ගත්තිට ඒ දෙකට ඔබ රැවටීමේ අවස්ථාව නැති විය යනවා. මනස හෝ ශරීරය නාම හෝ රූප සැබෑ ඔබ නොවන බව තේරුම් ගත්තිට ඒ දෙකට ඔබ රැවටීමේ අවස්ථාව නැති විය යනවා. ඊළඟට වැදගත් දෙයක් අවබෝධයේ තරමටයි ඉවත් වීම සිදුවන්නේ. අයින් කරන්න පුළුවන් වෙන්නේ යමක් අවබෝධයේ තරමටයි. අයින් කළා ඊට පස්සේ අවබෝධය ගන්නවා කියන එක ටිකක් අපහසු වෙනවා. ඒක සීලයට කියනම් හරියන්නේ එතකොට. නමුත් අවබෝධයේ තරමට ස්ථිර යමක් ඉවත් කරන්න පුළුවන් වෙනවා. ඊළඟට හැම විටම අනුන්ගේ අදහස් ගැන නෙවෙයි තමන් ගැන පරීක්ෂාකාරී විය යුතු බව තමන්ටම පේන්න පටන් ගන්න. මගේ සිරුර ගැන, මගේ ශාරීරික චලන ගැන, මගේ මනස සහ මනසේ ක්‍රියාකාරකම් ගැන මට පේන්න පටන් ගන්නවා. ඒක අවශ්‍ය දෙයක්. ඡන්න සූත්‍රය මේ කතාවේ හැටියට ඡන්න මේ හාමුදුරුව අර බුදුහාමුදුරුව සිද්ධාර්ථ උදව් කරා ඒ අශ්වයා බලා කියාගත්ත, කන්දක බලා කියාගත්ත ඒ අශ්වපාලකයා. එයා මහණුණා, මහණලා බුදුහා සිද්ධාර්ථත් එක්ක වඩා කිට්ටුවෙන් ඇසුරු කරන සාරෙන්දති අනුත්තයි කියන දේ අහන්න නැතුව බුදුහාමුදුරුව අන්තිමේදී යාට බ්‍රහ්ම දන්දේ පවරන්නටයි කියලා කිව්වා. ආනන්ද හාමුදුරුවන්ට පරිනිර්වාණයට කිට්ට වෙනකොට ඒත් බ්‍රහ්ම දන්දේ කියලා කියන්නේ කතාව නතර කරමු කිසි කෙනෙක් යාට අවවාද කරන්න ඒකට කිව්වාම එයා සිහි නැතුව වැටුණා කියලා කිව්වා. ඒ උන්වහන්සේ තමයි මේකට සම්බන්ධ වෙන්නේ. ඒකත් සත්‍යාගයයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ත්‍රිවිධ ආනන්ද හාමුදුරු තමයි මේකේ දේශකයා වෙන්නේ. ඒකන් සම්යන් සම්භවලා තේරා බික්කු වාරාණසියන් ගිහරන්ති ඉසිපතනෙ මිගදායි. ඒ වාරාණසී නගරයේ ඉසිපතන කියන ඒ මුවන් ඉන්න වෙනේ බොහෝ තේර භික්ෂුන් වහන්සේලා එකේ වැඩ සිටින කාලෙක අත්කෝ ආයස් මාචන්නෝ මේ ආයස් ඒ චන්න හාමුදුරුව සවස් කාලයේ පත්සල්ලාන වෘත්තිකෝ භාවනා කරලා ඉවර වෙලා විවේක ඉවර කරලා ඊට පස්සේ ඒ යසුර තිබුණා නම් ඒ වාහිම අරගෙන දොර වහලා මේ අනිත් භික්ෂුන් වහන්සේලා හම්බෙන්න පන්සල් එක එක තැන් විහාරවලට ආශ්‍රම වලට අසපුරට ගිහිල්ලා උන්වහන්සේලාට ඒ තේර භික්ෂුන්ට කිව මෙහෙම ඕදන්තුමං ආයස් සන්තෝ තේරා ගෞරවනීය තෙරුන් වහන්සේ ඔබ වහන්සේලා මට අවවාද කරන්න අනුශාසනා කරන්න. යතහං ධම්මං පස්සෙයං, මට ධර්මය දකින්න පුළුවන් වෙන විදිහට මට බණ කියලා දෙන්න කිව්වා. ඒක හොඳ දේවල් ඒකට. දැන් ඒ ගතිය කලින් තිබුණේ යාට. ඒවං උත්තේ ථේරා භික්ඛු ආයස්සං තංචන්නං ඒතද වූචු. මෙහෙම කිව්වහම ඒ ගෞරවනීය මහතෙරුන් වහන්සේලා නාන්සේට කිව්වා මේ විදිහට දකින්න. ඔබ පාවිච්චි කරන රූපය නැත්තම් දැන්ත තියෙනවා, අපිව දැන් මේ ධර්ම සාකච්ඡා ඉදිගෙනගෙන තියෙනවා. ඒ අලුතෙන් ඉනා ඉන්නවා නම් මේකට හුරු නැතිව ඉන්නවා නම් ඒක පස්සේ අහන්න ඕන. මේක ගැඹුරු කියලා අත්හරින්න දෙපා. මේ භාෂා රටාවටත් හුරු වුණොත් මේක තේරෙන්නේ. රූපං කෝවසෝ ඡන්න අනිච්චං, මේ රූපත්වයේ කියන එක මේ පාවිච්චි කරන ශරීරයේ ස්ත්‍රී ශරීර පුරුෂ ශරීර කියලා තියෙනවද? දැන් ඒ සිරුර අනිච්චං, වේදන මේ ශරීරයේ නිසා අපිට දැනෙන විඳන රසක් තියෙනවා. ඒ විඳන අනිච්ච, සංඥා අනිච්ච, සංඛාරා අනිච්ච, මතක කියන ඒවා, මතක් වීම කියන ඒවා අනිත්‍යයි. අනිත්‍ය කියන වචන අපි දන්නවනේ. ඒවා ස්ථිර තියෙන දේවල් නෙවෙයි, හේතුවක් නිසා හටගත්තා, ඊට පස්සේ අසුරු දහන් වල යනවා. සංඛාරා සිතිවිලි වර්ග අනිච්චයි. විඥානත්වය අනිච්චයි. විඥානං කියන එකට මේ ධර්ම සාකච්ඡාදී අපි පාච්චයෙන් උත්සාහ ගන්නවා. දැනෙන දැනෙනවා කියනකොට මේ ෆීලිම් නෙවෙයි, මේ ප්‍රොග්නයිසින් වෙන ගතියක් තියෙනවා. ඒතකොට විඥානත්වය කොන්සස් වෙන ගතියක් තියෙනවා. ඒ ශක්තිය කියන එක තමයි අපි මෙතෙන්දි විඥාන කියන්නේ. ඒක අනිච්චං. ඊට පස්සේ රූපං අනත්තා, රූපයට ස්වෛරී පැවැත්මක්, ස්වාධීන පැවැත්මක් නැහැ. අර තිරුණාංශේලා ඒ සංඝහම්පි කියලා. වේදනා අනත්තා, වේදනාවලට කිසිම ස්වෛරී ස්වාධීන පැවැත්මක් නැහැ. සංඥා මතකවලට කිසිම ස්වාධීන වූ ස්වෛරී පැවැත්මක් නැහැ. සිතිවිලි වර්ගවලට සංඛාරා අනත්තා, සංඛාර සිතිවිලි වර්ගවලට හිතෙන් මතු කර ගන්න දේවල්, හදා ගන්න දේවල් වලට මෙතෙන්දී අපි ගන්න ඒ අර සංඛාර කියන වචනේට ඒක හොනේ. ඒ මතු කර ගන්න දේවල් වලට ස්වාධීන ස්වෛරී පැවැත්ම නැහැ. විඥාන ස්වરૂපයට අපිට දැනෙන ගැටියක් කියනවනේ. මේ අවදිමත් බවක් අපිට තේරෙනවා මේ ඉන්නවා කියලා. ඒ විඥානත්වයටත් ස්වාධීන පැවැත්ම, ස්වෛරී පැවැත්මක් නැහැ. ඒතකොට සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ ධම්මා අනත්තා කියලා ඔය ටික කිව්වා. හැම සංඛාරයක්ම ඒතකොට අනිච්චයි, හැම ධර්ම ස්වභාවයක්ම අනත්තයි. ඒ වචන දෙක බොහොම වැදගත්. සංඛාරා අනිච්චා, ධම්මා අනත්තා කියන. එහෙම තේරුණාන්සලා කිව්වා. ඒක කියනකොට ඡන්න හම්දුවන්ට මෙහෙම හිතුණා. මේවා හොඳ දේවල්. මේ අපේ ඔළුව අස්සෙනුත් ඔය අදහස් යනවා. මේ අපි කතා කරන එකනයි අහන අය අපගේ ඔළුව අස්සෙන්, හිත අස්සෙන් මේ ඡන්නහඳුරන්ට අවුරුදු 2600කට ගානකට, 500 ගානකට එහාදී ඔය ගිය ඔළුවේ ගිය අදහස් අපිටත් මේ ඔළුවෙත් යනවා. මේක තමයි සත්‍ය ස්වභාවය. ඒක අර මම කියලා ගන්න පස්සේනේ. නමුත් ඒ පස්සේනේ කලින් මේ කරගන්නවා. නමුත් ඒ පී පැවැත්ම, මම කියලා ගන්න පැවැත්ම තුළ ඔන්න අදහස් නලියන නලියන යන ඒවා තියෙනවා. ඒ සම්මිය අමු ඒ ඡන්න කියන එකට විතරක් කාපු අදහස් නෙවි. මයිනම් පිකෝ ඒතං ඒවං හෝති. මේ ගැන මට මෙහෙම හිතෙනවා. මටත් එහෙම හිතෙනවා. ඒ භික්ෂුන් වහන්සේ කිව්වට පස්සේ ආහිතනේ. රූපානිච්චයි, වේදනානිච්චයි, සංඥානිච්චයි, සංඛාරානිච්චයි, විඥානං අනිච්චං කියන එක දැන් අපිත් කියන්නේ, අපි දන්නවා කියලා දැන් අපි සාකච්ඡා කරනකොට අපිට එනවනේ. ඒ වගේ ඊටව සබ්බේ සංඛාරා අනිච්ච, සබ්බේ ධම්ම අනත්ත කියලා මතක් හිතෙනවා. අපි චන්න වල බලමු හොඳද? අපි චන්න ලාවෙමු. අද ඔක්කොම චන්න. චන්න එක, චන්න දෙක, චන්න තුන කියලා මම චන්න එක වෙන්නම් හොඳද? ඒ වුණාට මෙහෙම හිතෙනවා. අතච පන ඒ වුණාට මේ අතච පන ඒ වුණාට මට මේ සබ්බ සංඛාර සමතේ මේ සිතිවිලින සියලු සංස්කාරයන් සමතේකට පක්වීමේදී පක්වීමේ ජන සබ්බූ පදිපති නිස්සග්ගී සියලු දේවල් ලං කරගන්නේ නැතුව අයින් කරන්ට තියෙන ස්වභාවය කියන එක නිබ්බාන කියන මේ කියන්නේ නිබ්බාන මාර්ගයේ ප්‍රතිඵලය කියන තණ්හක්කයේ මේ නොසංසිඳන අවශ්‍යතාවයේ ඉවර කර ගැනීම ගැන විරාගී ඒක වචන දන්ව නොඇල්ම පිළිබඳ නිරෝධේ නිබ්බානේ චිත්තන් නැපක් කන්ද ඒ වුණාට හිත ඒකට යාවෙන්නේ නැහැ. මං දන්නවා මට හිතෙන නිසා රූපත්වය වේදනා බව විඳන දැනෙන බව ওই ඇතුළත් අපිට තියෙන සංඥා දැනෙන ගති මතකේ නේවා ඒ අනිත්‍යයි කියලා තේරෙනවා. ඒව මේව නිසා එන්නේ කියලා තේරෙනවා. ඒ වුණාට නිබ්බානය පිළිබඳ හිත බැසගන්නේ නැති ගතියක් තියෙනවා. ඒ පැත්තට ඉන්න වෙන ගතියක් තියෙනවා. මේක අර let go කියන්නේ ඉලි ඒක කරන්න බැරි කමක් වෙනවා. නැත්පසීද ඒකෙන් මත්තවන්ත එන්නේ නැහැ මේ හැකියාව. මට ස්ථිර හැඟීමක් එන confidence එකක් නැහැ. ඒගෙන ස්ථිර හිට ඉන්න බෑ නෑ සම්පිට්ටති නෑ අදිමුච්චති. ඒකේ ඒක තේරුම් යන්නේ නෑ. අර අර පුච්චර ජීව සංඥාව මතකේ කියන අනිච්ච නේද කියලා කොහෙන්ද තනකින් ආයෙත් අල්ලගන්න හදන ගතියක් තියෙනවා. එහෙම චන්නහන්ද සිද්ධ නැහැ. ඒතර අපි චන්නලාටත් ඒක එහෙමමයි. පරිතස්සන උපාදාන උපජ්ජති. ඒ නිසා මේ ව්‍යාකූල බවකුත් ඒ නිසාම මොකද්දකට ආයෙත් ඇලෙන්ට තියාගන්තුමනාකම පුද්දෙන ඒ දෙක මත වෙනවා. ඇජිටේෂන් කියන එකයි පරිතස්සන කියන්නේ. ඒ වගේ හිතා ඒ ඔච්චර භාවනා කරත් ආයෙත් අර ධර්ම ඉගෙන ගත්තත් මොකද මේ ඉගෙන ගන්නේ මම කෙනෙක්නේ. සිටි ඉලවර්ග වැඩි කරගන්න විතරයි. ඒකයි මේ වෙන්නේ. තවත් කෝච්චි පෙටි දිග්ගස්ස ගන්න. භාවනා කෝච්චි පෙටි මෙච්චර කාල බෞද්ධ කෝච්චි පෙටි තිබුණා, සිංහල කෝච්චි පෙටි තිබුණා, තේරවාද කෝච්චි පෙටි වල දැන් භාවනා කෝච්චි පෙටි, සූත්‍ර කෝච්චි පෙටි, අධ්‍යාත්ම කෝච්චි පෙටි එකකට දැන් කෝච්චි දික්තර දින එච්චරයි දිනේ. එල්ලෙන්ට වැඩිපුර තියෙනවා මේ කොම්පාර්ට්මන්ට්ස් වල. ඒකයි වෙලා තියෙන්නේ. ඒතකොට අපි අත්සන්නලාට තුනක වෙලා තියෙනවා. හොඳ වචනයක් ඊළඟට උන්වහන්සේට හිතනවා. පච්චුදා වත්ති මානස. මේ මනස ආපෝ බැක්වර්ඩ් යනවා. පස්සට ආව ගන්න ගැතියක් තියෙනවා. අදින ගැතියක් තියෙනවා. කොහොමද මෙහෙම හිතනවා. ඒ වුණාට කෝචරහි මියත්ත මොකක්ද මේ මම කවුද කියලා අහන්න හදනවා. එතකොට මේ මන කෙනෙක් ඉන්නේ කියලා හිතනවා යාට. දැන් බලන්න උතර අපි ඒ චන්නගේ කබ් එකේම ඒ ගෲප් එකේම තමයි කවුරුත් මතකෙ තියෙන්න අපිට. මේ සමහර වචන කිව්වහම ධර්මයේ ගැඹුරතාවය අයින් කරගන්න එපා. මේ මගේ තියෙන මොඩ ඔළුවට යන්නයි මේවා කියන්නේ. චන්න එක මමනේ. මං ඉව චන්න එක මම. ඔන්නත් චන්න 10 තර දා ගන්න ඉතින්. එතකොට ඒ අස එකක් තියෙනවා. මට යටි හිතෙන් මෙහෙම එනවා එතකොට. ඊළඟට හෙද නැකෝපනේවන් ධම්මං පස්සතෝ හෝ. මේක වෙන්නේ නැකෝපනේව මේ විදිහට මේ ධර්මීය දැක්කොත් එහෙම. ධර්මීය ගැන පරික්ෂාකාරිය බැලුවොත් ධම්මානුපස්සනාව නැත්නම් ධම්ම විචේ සතියත් එක්ක ධම්ම විචේ දැන් කියනකොට දැන් නැත්නම් පස්සේ හරි මොකද ධම්ම විචේ කියන්නේ? මේ ධර්මය දැක්කේකනට ඔය කොහොම වෙන්නේ නැහනේ කියලා තයාට හිතනවා. ඒක වෙන්නේ විදියක් නැහැ එතකොට. නමුත් ඒකින් ඉඳලා තමයි අපෝ වාර බැක්වර්ඩ් යන මේ. ඊට පස්සේ යාට හිත කියනවා කෝනු කෝ මේ සතා ධම්මං දේශීය අතහන් ධම්මං පස්සේය. දැන් අර මහතෙරුන් වහන්සේලා අර කීපු එක ගැන තමයි මේ යාට හිතන්නේ. මේ උන්වහන්සේලා කිව්වේ තින් වහන්සේලාට පුළුවන් නැති. එතකොට සමහත මග අරින්න දැත්තේ මොකද බුදුරජාන් වහන්සේ මේ කිව්වනේ එයාට අනුශාසනා කරන්න එපා වාද කරන්න එපා කියලා අර අවසර ඉල්ලගෙන ආවහම කතා කරන්න ඊට ගොඩක් කලකට පස්සෙ දෙන්න පුළුවන් අසකු ආයතනතෝ ඡන්දාසේ ඒතද සයාට හිත කවුද මට මේක කියලා දෙන්නේ කියලා. ඒ කැමැත්ත අපට ඇති වෙන්න ඕන. අවංකම ඇති වෙන්න ඕන මට කොහොමද මම මේක තේරුම් ගන්නෙ කියලා. එතකොට ඡන්න හම්බුනත් මෙහෙම හිතුණා. ආයන් කෝ ආස්මානන්දෝ කෝ සම්බියම් විහෙත ගෝසිතාරාම. ආනන්ද හම්බුරෝ කොසඹෑනවර ගෝසිතාරාමේ මේ කාලෙ ඉන්නවා සත්‍විතේ සම්මන්නිතෝ තථාගතයන් වහන්සේ බොහෝ මිහිලින්ම උන්වහන්සේගෙන වර්ණනා කරලා තියෙනවා සම්භාවිතෝච විඤ්ඤුණ සබ්බ්‍රහ්මචාරින බුද්ධිමත් උගත් සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා විසිනුත් සම්භාවනාවට පාත්‍ර කරන ලද භික්ෂුවෙක් කෙනෙක් ආනන්ද හාමුදුරුවෝ පහෝති මේ ආයස්ම ආනන්දෝ තථා ධම්මං දේසේතුන් තථාහං ධම්මං පස්සේයං මේ චන්දනාන්ට හිතන ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ තිහෙට කතා කරලා තියෙනවා අනේ සබ්‍රහ්මචාරින් වහන්සේලාත් හරිම අගය කරනවා උන්වහන්සේ නම් මේ ගැන මට කියලා දෙන්න ගැළපි ධර්මයේ තේරුම් ගන්න හැටියට අත්තික පල මේ ආය අත්තික මේ ආයස්මන්තේ ආනන්දේ අත්ති කලිකේ පාලි වචන එන්න ඕන මතකයක් දෙතු. අත්‍යක මේ ආයස්මන්තේ ආනන්දෝ තාවතිකා විස්සන්ති. මට ආනන්ද හාමුදුරුවෝ ගැඹුරු විශ්වාසයකුත් තියෙනවා උන්වහන්සේට මේක මට කියලා දෙන්න පුළුවන් කියලා. ඔබ බොහොම වැදගත් කාගෙන් හරි ධර්මයේ අහන්න ලෑස්ති වෙනකොට ඒ හුඟක් DVD හදලා තියෙනවා CD හදලා තියෙනවා ටෙලිවිෂන් එකේ රූප වාහිනිය ගුවන් යානයේ ගුවන් විදුලියේ ඊට පස්සේ මොකද සාමාන්‍ය සිස්ලේ සුංගක් කතා කරන ඇත්ත වෙනවා මේ කතාවු 20ක් 30ක් සම්බන්ධ වෙනවා කියලා ඒ ඒ ඒ ඩිග්‍රීස් දීලා අහන්න එපා ධර්ම ඒ තෙන්දි අපිට වැරදෙයි කියලා තියෙනවා ඒ නිසා එතකොට යා හිතන චන්නහාන්තු මටත් ගැඹුරු විශ්වාසයක් තියෙන උන්වහන්සේ ගැන ඒ නිසා යන්න උනාහන් ගේනා ස්මානන්දෝ තේන ප්‍රසංකමෙය ආනන්දහන් රොහම් වෙන්ටි ගියොත් හොඳයි බොහොම දුර එතකොට කොසම් බෑනවා කොසම්බිය වාරාණසිල බොහොම දුර ඊට පස්සේ චන්නහාන්තු ඒ තමන්ගේ ඒ අසපුවේ තිබිච්ච ආශ්‍රමයේ පන්සලේ තිබිච්ච කාමරය ඔක්කෝම ඇඳ ඇඳ සුද්ධ බව පවිත්‍ර කර අතු ගහලා ඔක්කෝම පිළිවෙලක් කරලා දොර වහලා යතුරු බාර දීලා ආනන්ද හාමුදුරුවන් දිහාට යන්න පටන් ගත්තා ඒක කෝසම්බිල කරාසිට වල ආනන්ද හාමුදුරුවන්ලා ඒ ගාමනේ කාලෙකට පස්සේ ආනන්ද හාමුදුරුවන්ලා කතා බහ කරා නමස්කාර කරලා කතා බහ කරලා පැත්තකින් වාඩිනා පැත්තකින් වාඩි වෙලා ආනන්දහන්ත ඔය කියපු අර දැන් මා කතා කරේ ඔක්කොම කිව්වා මේ කාල මම ඒ කාලෙක මේ බාරාණසී ඉන්නකොට මෙහෙම හිතුණා මං ගියා ආන්දුරු හම්බෙන්න ආන්දුරු මට මෙහෙම කිව්වා ඒ වුණාට මෙහෙමයි මගේ තාපස්සය සැදීමක් තියෙනවා ඉතින් මට ඔබ වහන්සේගෙන් විශ්වාසයක් තිබුණා ඒ නිසා ආවේ කියලා කිව්වා. ඕවදිතුමන් ආයත්ම ආනන්දු ආනන්දේනි මිත්‍ර ආනන්ද අඳුරනේ මට අවවාද කරන්න. අන්න එතෙන්දි තමයි අපි ඔකට මේ සාකච්ඡා ඉදරක් අපි එකට කියනවා මේ ආත්ම නිවේදනය කියන තමන් පවරනවා. තමන් පවරනවා. අර ෆෝල් ඉන් ලව් කිව්වේ ඒ විදිහට. තමන් ඒ ගුරු ගෞරවයෙන් එතෙන්ට දැන් විවෘත වෙලා හමාරයි. ඕදතුමන් ආයස්මානන්දු අන්සාසතුමන් ආයස්ම ආනන්දු මට අන්ශාසනා කරන්න කියලා දෙන්න. මේ කොහොමද මේක කරන්න ඕන කියලා. ධම් ආයස්ම ආනන්දු ධම්මින් කතං කරෝත්මේ ආයස්ම ආනන්දු ධම්මින් කතං මට ධර්ම කතාවක් කියලා දෙන්න. අතං ධම්මං පස්සෙජං මේ සැබෑ විමුක්තිගාමි මාර්ගයේ මගේ ඉදිරියේ විකසිත වෙලෙන හැටි. එහෙම කියනකොට ආනන්ද හාමුදුරුවෝ කිව්වා බොහොම හොඳයි, දැන් මතකද බ්‍රහ්මදාණ්ඩේ පනවපු භික්ෂුණක් බුදුහාමුදුරුවෝ විසින්. කියන් කාටත් ඇහුම් කන් දුන්නේ ඌ ඇත්තු පස්සේ ආපය අපි තමා මම තමා සිද්ධාර්ථ එක්කන් ගියේ මේ අනෝමා ගඟෙන් එහාට එක්කන් ගියේ මහරය උරින් කාටත් වලින් ඒ අපංකම් ඉඳලා එයා බුදුහාමුදුරුවෝ අයිති කරගත්තා. අයිති කරගෙන අනිත් අයට තැනක් දුන්නේ නැහැ. අපිටත් ඒ විදිහේ ගති තියෙන ඉතින් බ්‍රහ්මදාණ්ඩේ ලැබෙන්නත් ඉඩ තියෙන අපිටත් කතා කරන එකනට. එත්තකේන මයං ආයස්මතෝ ඡන්නස්ස අත්තමන අපි නාමතං ආයස්ම ඡන්නෝ ආව්‍යකාති කීලං චින්දි. මේ ඔය තිකෙනුත් මම බොහෝම සතුන ඔය ඩිංගත් ඇති සතුටෙන් ඔබ ගැන ඡන්න ගැන කියනවා. බොහෝම තෘප්තිමත් වෙන ඔබ ගැන දැන්. ඔයා විවෘත වුණා. ඔයාගේ අර හද ගැති ඉවත් කරගත්තා. ස්ටබර්නස් කියන්නේ ඒක තිබුණා යාට. ඒක අපි තුඟක් වෙලාට ගුරුවරුන්ට වඩා කිට්ටුනම් අපි හිතනවා අපි දන්නවා අපි යාට වඩා කිට්ටුයි. අතුඹක් කළාට ගුරුවරුන්ට මේ ලෞකික කිට්ටුවෙන්ද සම්බන්ධ වෙන්න හදන වැඩිපුර කතා කරන්න වැඩිපුර හිනා වෙන්න ගුරුවරය මාත්‍රික වැඩිපුර බලනවා නම් හොඳයි. ගුරුවර තව ලක්ෂයක් ගෙච්චි කච්චිය ගැන කතා කරන්න ඒ වගේ දේවල් වෙනවා. ධර්ම අපේ දන්නවා නම් ඒ අර ඒ සිතිවිලි අපේ ඔළුවට එන්ටි ඉඳ තියෙනවා. ඉස්සතම ආනන්ද හාමුදුරු කිව්වේ ඒ අර තද බව දැඩි බව ස්ථබන් කතිය ඒක නැතිවෙලා ගිය එක බොහෝම හොඳයි කෙල්ල බින්දලා ගියේ නේ. ඒකින ආනන්දම සතුට කියන ඕදාහ සූචන සෝතන් එන හොඳට වගේ කන්‍යමු කරන මට මේක තේරුම් ගන්න දෙන්න. බබ්බෝසි ධම්මං විඤ්ඤාතු අපේ බබ්බ කියන වචනේ ඉගෙන ගන්න. හැකියාවක් තියෙනවා. ධර්මයේ දැනගන්න ඔබට හැකියාවක් තියෙනවා කියලා ආනන්දහම කිව්ව යාට. අතකෝ ආසන්තු චන්නස තාවත කියන්නේ උලාරම් පාමෝච්චං උප්පජ්ජි. ඒ කියනකොටම ආනන්දහම කියනකොටම ඒ චන්නහන්ට ලොකු සතුටක් දැනෙනවා. මොකද්ද සතුට? මේ හොඳම දෙයක් මේක. බබ්බෝ කිරස්මි ධම්මං විඤ්ඤාත මම ධර්මය දකින්ට හැකියාව තියෙන කෙනෙක් කියලා. ඒක වැදගත්. ඒ හැකියාවෙන් තෝන් මාන්නයක් හැටියට නෙවෙයි අභිමානයක් තියෙන ධම්මාභිමානයක් තියෙන මටත් මේක කරන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගයේ තමයි ඒ හැකියාව. I am capable of කියලා මට හිතෙන්න ඕන මට මේක කරන්න පුළුවන්. එහෙම එයාට ලොකු සතුටක් ආවා. උලාරම් පීති පාමොජ්ජං උප්පත් එතකොට එයා දැන් හොඳට මැහුම් කන් දෙනවා ආනන්දහන් කලින් කිවන් ලොක මං විශ්වාසයක් තියෙනවා කියලා. ඊළඟ ටිකට එනකොට මේ සූත්‍රයේදී ආනන්ද හාමුදුරුවෝ කියන්නේ අපි මේක කලින් ඉගෙන ගත්ත කච්චානගොත්ත සූත්‍රය. ඒක ටිකක් ගැඹුරු සූත්‍රයක් වෙනවා. අර අත්ථාවසන අත්ථය කියලා කියන්නේ සබ්බං අත්ථීත්‍යාමේකෝ අන්තෝ, හැම එකක්ම තියෙනවා කියන එක එකාන්තයක්, හැම දෙයක්ම නැහැ කියන එක තවාන්තයක්. ඒ දෙකට නොගීම් මධ්‍යෙන් තථාගතයන් වහන්සේ ධර්ම දේශනා කියනවා කියන කතාව. ඒ සූත්‍රයේ තෙන්ඩ හදාන්න. ඒ කච්චානගුත්ත සූත්‍රය ගැන ආනන්දහාන කියනවා ආස්මා කන්න මම බුදුහාමන්ගේ මෙන්න මේ විදිහට බුදුහාම ළඟින් නැහුව මේ කච්චාන ගුත්ත බික්කුට මෙහෙම කියනවා. ආනන්දහාව තෙතින් ඉඳලා තියෙනවා. ඒ සූත්‍රය තෙන්ඩ කලින් අපි මේ ගැන ධර්ම සාකච්ඡා කරමු. මෙතෙක් කතා කරපු දේවල් පිළිබඳව සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සම්මා සම්බුදු සරණයි. සත්‍යතුමානි, කල්‍යාණ මිත්‍රෙනි, බොහොම පැහැදිලි. මම නම් චන්නමයි කියන එක. ඉතින් කල්‍යාණ මිත්‍රෙනි, තමන්ටත් පුළුවන් මේ පිළිබඳව මෙතුක් වෙලා සාකච්ඡා කරන කාරණාවන් පිළිබඳව අද මේ ප්‍රශ්නයක් තියෙනවා නම් අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. කලින්ටින් මම නම් කියන්නේ ඉදිරිපත් වෙන්න. හොඳයි සතිතුමානි, දැන් අපිට ප්‍රධානම දෙයක් හිතේට මට හිතුණා මේකේ. සත්‍යතුමා කිව්වා වගේම මේ අර තමන් තිබුණා වූ කිසියම් මේ මානසික තත්ත්වයක් ඒ තත්ත්වයේ තිබිලා මේ විදිහට වෙනස් වෙන්න හැකියාව අපිට තියෙනවා කියන දේ නැවතත් හිතට ඒක වැදුණා. ඒ වගේම මේ කියපු දේ සම්පූර්ණයෙන්ම අදහලයි මට මම කලින් කිව්වා වගේම කිසියම් මට්ටමකට මේ මේව පිළිබඳ අපි දන්නවා, කතා කරනවා. ඒ ඔක්කොම තිබුණා වුණාට මේ වචන සත්‍යද පැහැදිලි කරපු ඒ සිංහලෙන් ඒ වචන වලින්ම සිද්ධ වෙනවාමයි මට නම්. ඒ නිසා ඒ වගේම දැන් අවසාන වගේ කොටසදී කියවිච්ච අද මේ ධර්මයේ දැනගන්න ඔබට හැකියාව තියෙනවා කියන ඒ විශ්වාසය ලැබෙනවා නම් එයත් ඉතාමත්ම වැදගත් කියන කාරණාවත් හැඟුණා. හැබැයි මේ සාකච්ඡා ඉදිරියට කොටස් වලට අපි කියවේ ඉතාම මේ කොටස කොමනයි. දැන් එහෙමනම් මොකද කරන්න ඕන කියන කතාව දැන් ඉස්සරදී නම් උන්ටෙන් ඉස්සර හිතුවානේ මේක අර අපි මුල සාකච්ඡාවක් ඉදිරියට එනකොට මුල කියුණාද අනිච්ච කියන එක රූපන් අනිච්චන් වේදනා අනිච්ච සංඥා අනිච්ච ආදී වශයෙන් සත්‍යත්වානේ අපිට මේ අනිච්ච සංඥාවත් එහෙනම් ඒ අනිච්චයි විපරිණාමයයි කියන දේ ගැනත් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරලා දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම හිතනවා අපිට ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් මේ වෙලාවේදී අවශ්‍යයි කියලා. මොකද අපි මේක පෙර ගැන කිසියම් කතාවක් ඉදිරිච්ච අවස්ථා තිබුණා. මොකද සමහර වෙලාවට මේ ඒ දෙකේ පටලැ ගැනීමකුත් තියෙන හින්දා මම සාකච්ඡා ආරම්භයක් කෙරීට මට ඒ ප්‍රශ්නය දෙමු ගන්න කැමතියි. අනිත්‍යතාව ගැනද දුක්ඛතාව ගැනද? නැහැ, මේ දැන් යම් කිසි දෙයක් අනිත්‍යයි කියලා කියනකොට ඒ අනිත්‍ය සංඥාවෙන් අපි බලන්නේ දතරම විපරිණාමිකුත් උතන් තියෙනවනේ. ඒ විපරිණාම මම කියන ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙලා යන ගතියකුත් තියෙනවා. අනිත්‍ය හැටියට දකින්නේ අපි එයද අර එහෙම නැත්නම් අනිත්‍ය සංඥාවෙන් ගන්නකොට එහෙම නැත්නම් අර ඒ හේතු නිසා ඵලයක් ඇතුණා හේතු නැති වීමත් සමග ඵලෙ නැති වෙනවා කියන අර්ථයෙන් ඒ ගන්නවා කියන දෙයද කියන වගේ දෙයක් මම හිතන්නේ මම යොමු කරන්නේ. අපේ ඉගෙනුම් ගාක් කතා කරලා තියෙනවා දන්නවා. දැන් වචන වල ඔස්සේම යන්ට ගියාම තියෙන ගැටලුවක් වෙන්නත් පුළුවන් ඒක නිසා මේක මොන අත එක් කතා තියෙන හොද මේවා මේවා මේ ධර්ම ප්‍රලාව කරගන්න හොද මහා මුනිවරු තුන්දෙනෙක් හිටියා තිබ්බතිය ක්‍රමේට සිල්වත් ගුණවත් සීල සම්පන්න සමාධි සම්පන්න ගුණ සම්පන්න ප්‍රඥා සම්පන්න උත්තමෝ පිරිසක් හිටියා ගුරු පරම්පරාව තිලෝපා මහමුනි නාරෝපා මහමුනි ඊට පස්සේ මිලරේපා කියලා ඒ උතුමාචාර්යවරු. ඒ මිලරේපාවන්ගේ ලස්සන ගාථා රසක් තියෙනවා. ඒක ගීතය කියලා කියන්නේ. ඒක මම හිතනවා ඒක මහනුවර බෞද්ධ ග්‍රන්ථ දාම ප්‍රකාශන සමිතියෙන් තියෙන මිලරේපාවන්ගේ අමාවතුර කියලා සිංහලට පරිවර්තනය කළා තියෙනවා. හරිමුතු මේට කලිනුත් මේ අදහසට ආව අප ධර්ම සාකච්ඡාවේදී දැන් අර මේක බලනකොට ඔය අනිච්චතෝ වගේම මේක තුවාලයක් ලෙඩක් කියලා දකින්න ඉගෙන ගන්න ඕන. සිතිවිල්ල තුවාලයක් ලෙඩක්. ශරීරය ගැනම නෙවෙයි. ශරීරයත් නම් අවමන් කරන්න බොහෝ විට කැමැතියක්. බල සැබෑ තත්ත්වය බලන්නත් වඩා. ඒතරා ඒ චන්නහන්තත් තුනේ ඒක චන්නහන්තත් ඒක මුක් වෙලාවට අර අන්ධ බාල පුතු ජනයන් වඩා මේ ධර්ම මාර්ගයට එනකොට නැගෙන මතුවෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නැගෙන එක ගැන සතුටු වෙන්න තෝරන හැබැයි හොයන එක තමයි තම හම්බෙන්නේ ඒකයි. එතකොට ඔය සිතිවිලි කියන જાති මතක කියලා එන්නේ ඔළුවට මතකයන් එන්නේ ඒක වර්ගයෙන් මතක කියනකොට මේ සිදුවීම් විතර නෙමෙයි අපි මතක කියනකොට පුතු ගැන මතක් වෙනවා හඳ ගැන මතක් වෙනවා ලාකුළු ගැන ගස් කොළන් ගැන ගොයන් ගස් ගැන පිටුරු ගස් ගැන කාර් ගැන පාරවල් ගැන ලයිට් ගැන ට්‍රැෆික් ලයිට් ගැන කාර් ගැන දූල ගැන පුතු ගැන අම්මා ගැන අප්පච්චි ගැන කීක අපිට මතක් කියන ඒ වගේ ඒ ඕන මතක් ඒවා අනිච්චතු දුක්ඛතු කියන එකේ ඔළුවට ගිහිල්ලම තියෙන ඉඳි අපි දැන් තේර බෞද්ධ අපි ඉතින් අනිච්චතාවයි කියලා. ඒක දකින්න තව පැත්තක් තියෙනවා. දුක, රෝගයක්, ලෙඩක්, හිසරදයක් කියලා. නැත්තංගර පහුගිය ධර්ම සාකච්ඡාවේදී කතා කරන සිතිවිලි නැතු ඉඳ දෙනම් කොච්චර හොඳ කියලා ඉතාලන පානසෙදම විතක්කේ නැති කරගන්න කරන්න තියෙනවා. ඒ තරම් උතුම් මෙතු. ඒක මිලේපා ගේ කතාවේදී එතුමාගේ ලස්සන ගාථා කිහිපයක තියෙනවා. ඔබ භාවනා කරනවා නම් අහස වගේ ගැන හිතලා අහස ගැන දිහා බලාගෙන අහස දිහා බලලා අහස ගැන අහස වගේ ඉඳලා භාවනා කරනවා නම් ඒ කියන්නේ අහස දිහා බලාගෙන භාවනා කරන්න කියන එක නෙවෙයි. ඔන්න දැන් වැරදි විදිහ වෙන මේක කර්මස්ථානයක් කරගන්න එපා. මේකේ ලස්සන ගීයක්. ඉතිලෝපාදී ගාතාවක්. නාරු මිල රේපාවක්. ඉතින්දි කියනවා මේ වලාකුළු කියන જાති අහසේ නිර්මාණයක්. ඒ නිසා වලාකුළු බවට පත් වෙන්නේ නැතුව අහස බවට පත් වෙන්න කියලා. අන්න ඒක වැදගත්. ඒ මිලරේපා මුනිතුමන් කියු දෙය තමයි අපිටම අපි අහස දිහා බලන භාවනා කරනවා. අහස අහස භාවනාවක් කරනවා කියලා ඉතින් මේ මේ මෙහෙම භාවනාවක් නෑ. හොඳද? දැන් මේ මෙහෙම හරි වැදේ මේ ධර්ම ධර්මය කරනවා කියලා ඒ ඒ මිත්‍යා දෘෂ්ටිය තෙන්න එපා. හොඳද? අපි අහස භාවනාව කරනවා නම් වලාකුළු බවට පත් වෙන්නේ නැතුව අහස බවට පත්. ඊළඟට උන්වහන්සේ කියනවා ඔබ කන්දගෙන භාවනා කරනවා නම් කන්දක් වල භාවනා කරනවා නැත්නම් කඳු භාවනාවක් කරනවා නම් ඒ ගස් තනකොළ ඒවා ඒ කන්දේ ඇති වෙච්ච මතු වෙච්ච ජාති කන්ද නිර්මාණයයි කන්දෙන් තමයි නිර්මාණය කළ තියෙන්නේ. ඒ නිසා ගස් වල ගැන නෙවෙයි එයා කියනවා ඔබ කන්ද බවට පත් වෙන්න කියලා. ඊළඟට කියනවා ඔබ මුහුදු භාවනාවක් කරනවා කියලා හිතන්න. එතකොට මේ මුහුදේ තියෙන රළේ ඒවා මේ මුහුදෙන් මතුවෙච්ච ජාත ඒ රළ බවට පත් වෙන්න එපා. ඔබ මහා සාගරයේ බවට පත් වෙන්න. ඒ කියන්නේ අර විඥානයේ පබස්සර චිත්තයට අත ගහන්න කියන එක මේ කියන්නේ. ඔයා හිතගෙන භාවනා කරනවා හිත භාවනාව කරනවා අපි කියද මේ බෞද්ධ ක්‍රමයට ලෙවෙන එක හිතන විදියක් තියෙනවා නේද? ඒක කලබලෙන් දෙපා මේකද? මේක භාවනාවක් නෙමෙයි මේ තේරුම් ගන්න විතරයි කියන්නේ. මේ හිත භාවනාව කරනකොට මේ සිතේ සිටි විලි කියන ඒවා මේ සිත්ෙන් මතුවලා ආපු රළ වගේ නะ මුහුදෙන් රළ මතුවලා වගේ හිතෙන් මතුවලා ආපු ධාතම මේ සිතිවිලි චෛතසිකයෙන් ධාති. එතකොට සිතිවිලි බවට පත් වෙන්නේ නැත්නම් ඔබ සිත බවට පත් වෙන්නේ. සිත බවට පත් වෙලා සිත මගේ නොකරගෙන ඉඳ උත්සාහ ගන්නත් මගේ සිත නොකරගෙන එයින් ඔබට අත්‍යන්ත කියලා පරිසුද්ධ ප්‍රබාස්වර හිත බාට පත් වෙන්න කියලා. උන්ව අනිත්‍ය ගැන දකිනකොට දැන් මේ මන විඥානය සයිදීන සයිදී ප්‍රත්‍යක් ඇති දෙයක් නෙවෙයි. නමුත් දැන් භාවනා කරනකොට දකිනකොට මතක් වෙන්න ඕන දේ තමයි මේ පාවිච්චි වෙන ශරීරය එක දැන් අපි ඇතුලෙන් බලන්න වෙනවා. අර සම්ප්‍රදායයෙන් සූත්‍රය කියපු ඒ හතරට ගිහිල්ලා බලන්න වෙනවා. මේක ඇතුලට ගිහිල්ලා බලලා මේගත් අම්මා තාත්තා දෙන්න නිර්මාණය කළ දුන්න ශරීරය කෑන වර්ග වලින් පිටි වර්ග වලින් පාන් වලින් සෑන්ඩ්විච් වලින් එලකිරි වලින් චීස් වලින් අනිත් කරි ඒවා මේ වලින් මේ ව්‍යංජන වලින් සලාද වලින් මේක පෝෂණය වෙලා ආවද මේක ලොකු මහත්කල තියෙනවා. ඒකට ආයතන හයකුත් තියෙනවා. ඒ ආයතන හයත් එක්ක සම්බන්ධ කරගෙන මතුවෙලා එන අනිත් ඔක්කෝම ජාති මොනවාර්දයක් අපිට අත්දකින්න පුළුවන් නම් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන් නම් දිවගාල තොලගාලා බලන්න පුළුවන් නම් මේ මම කියලා ගන්න හදනවා නම් ඊ අල්ලගන්න හැම හදන හැම දෙයක්මත් අල්ලගන්න හදන එකනා අනිච්චමයි. ඒ කියන්නේ ස්ථිරගෙන නෙවෙයි. තත්පරයකට ඇවිල්ලා අතීතයට බවට පත් වෙනවා. පවතින තත්ත්වයක වර්තමානයක් පමණක් කොම අර වේගින් යන කාර් එකකට අර බිම් බැලුවොත් එහෙම දැන් කාණම් පේන පොඩි කාලේ අර කාර් එකේ ජනලෙන් බලනකොට උස නැති ඉඳ අනිත් ගස් කොළන් එහෙම දුවන බව පේන. නමුත් දැන් උනත් අපි පාරකින් බිම දිහා බැලුවොත් එහෙම අනිත් වේගෙන් ඒ පත්තපාතර වාර යනවා පේනවා පිටිපස්ස. අන්න ඒ වගේ මේ හැම තත්ත්වයක්ම හැම මතකයක් තත්ත්වයක් තිබිලා පහු වෙනවා, තත්ත්වයක් තිබිලා පහු වෙනවා, තත්ත්වයක් තිබිලා පහු වෙනවා. ශරීරය පර බුදුහාර ඒකයි කියන්නේ ශරීරය නම් අවුරුදු ගානක් තිබ්බ බව හරි පේනවා. මනස නම් හැම තත්ත්වයෙන් වෙනස්. ඉති වෙනස්සල ගිහිලා තියෙන ගුරුසු විදියට බලන්න පුරුදු වෙන නිසා අපි බලන ශරීරයේ තිකවදා හරි මේ කතා කරන දේව කුණු වෙලා අතුරු දහන් වල පිච්චිලා අළු බාට පත්තල යනවා. මේ දසුත් එහෙමයි. මේ හුලං මේ ඔක්සිජන් ගන්න පෙනහළු දෙකත් එහෙමයි. මහා ප්‍රාචීර දාසම් එකත් එහෙම මැරිලා යන කුණු වෙලා යන කවදා හරි කරයි. මේ මේ බලන කම්පියුටර් දිහා බලන්නේ නැත්නම් මේ ඉන්නේ දෙක ඒවා සම්පූර්ණ අතුරු දහන් වල නැති බාට පත්තල යන ඊට පස්සේ ඒවා සත්‍යජී අම්මාදල දුන්න තාත්තද ඒව වැඩන්නේ. ඊට පස්සේ එක පුදුමාකාර හිණයක් මායාවක් විතර ඒ විදිහට දකින්න ස්ථිර පැවැත්මක් නැහැ. අනිච්ච කියන්නේ ඒක. ස්ථිර පැවැත්මක් නැත්තම් මේ මම කියන එකට අඩිය ගහන්න විදිහක් නැහැ. විශාල දුක කරදරයක් ශාරීරික වේදනා වගේම මානසික වේදනාද විඳින්මින් එක් එක්තරා විශේෂ පුජ්‍යයෙක් හැටියට භව මායාවක් හදාගෙන බාතන්නාවක් හදා නින්ද හදනවා. ඉතින් දැනට මිනිස්සුන්ම බිලියන 7ක් ඉන්න 7කට වැඩි දැන් ඒ එක්තර ගානක් ඉන්න ඔක්කොටම විශේෂ මම කෙනෙක් ඉන්නවා. එයා පවත්තන් හදනවා එයාගේ ශරීරයේ එයාගේ දිව එයාගේ ඉන්ද්‍රියන් එයාගේ හැම එයාගේ දැකීම එයාගේ ඔළුව අදහස් ඔළුව හරහා යන්නේවා. ඉතින් ඒ ඔක්කොම එයාටත් එනවා. ඉතින් අපිව නම් දාලා සංඥාවට අහුවල රැවටිලා අපත් ඉන්න විදිහට ඒ නිසා දකින්න ඕන විදිය ටිකක් වෙනස් කරන්න, දකින ආකල්ප වෙනස් කරගන්න. තථාගත ධර්මයට අනුරූප නමුදර ඔළුවේ භාෂාවකට අහුවෙලා තියෙන හින්දා ඒ භාෂාව දැන් මේක අන්මේට් කරන්න ඕන. ආපහු කරකල බලන්න ඕන. පොතපු නූල් රෝද ආපහු කරකල බලනවා. ඒ විදිහට බලන්ට වෙනවා. අත්තත් එක්තරා අදහස් ගොන්නකටයි භාෂා ගොන්නකටයි මතවාද ගොඩකටයි කවුද හදලා දුන්න ක්‍රමයකටයි අනුන් හදපු පිළි දෙකක් උඩ යහම යනවා වගේ කෝච්චියක් යනවා වගේ ඉතින් ඔය යනවා එච්චර විලා තියෙන්නේ. හැබැයි එහෙම කරන්න කියලා ඡන්න වගේ වෙන්න හොඳ නැහැ. අම්තිසෙම් ප්‍රසන්නතාව පූර්වක මෛත්‍රියෙන් කරුණාවෙන් මෙච්චිතින් ආදරෙන් ඕනෝන් තුදව කරමින් දරුවෝ ඉන්නවන අම්මලා ඉන්නවන අප්පච්චිලා ස්වාම පුරුෂයා බාර ඉන්නවන ඒ කට්ටියට මෙච්චිතින් උදව් කළා හොඳ අවස්ථාවක් ලැබුණා තව කෙනෙකු උදව් කරන්න අපි තු වෙන කෙනා හොඳ කියලා දෙනවා දරුවන්ට හොඳට කියලා දෙනවා දරුවන්ගේ ඇඳුම් හොදන අපි තුම ඒ විදිහේ දේවල් පවා එතකොට අර ඒක එන්නේ මොකද තව අවුරුදු 20කින් විතර ඔක්කොම අතුරු දහන් වෙලා තම බොහෝ සත්‍යයෙන් ඒ කාර්යය කරනවා. අනිච්ච තේරුම් ගන්නවා, පැවැත්ම රුත්‍ංච සම්බන්ධ කරගන්නවා, කරුණාන්විතින් ලෝකෙට උදව් කරනවා. මං ඒ ජන සම්ප්‍රදායික වෙන තවත් අපි දන්නවා යම් අනිච්චන් තම් දුක්ඛන් ඒ කොටසට මං ගියේ නැහැ. මොකද අපිව කතා කරලා තියෙනවා සූත්‍ර ධර්මානුකූලව අපි අහලක් තියෙනවා. නිසා මේ ඔළුව සන්න ඔළුව වෙන පැත්තකට මගේම සන්න එක ඔළුව හරවන්න මම කතා කරේ. බුදුසරණ නැහේ ධර්මකාමී ධර්ම දන්න පින්නතුන් ඉන්න ඇත්තත් කතා කරන්න අපි කැමැති බණ අහන්නට. බුදුසරණ සත්‍යත්වන්නේ මට ඒ කාරණාවන් තවදුරටත් ශ්‍රවණය කරනකොට අහගෙන ඉන්නකොට හිතන සත්‍යතුමානේ මේ ඒක වගේ මනික කල්යන මිත්‍රයනේ මේ ඇත්තටම මේ මේ කියපු කාරණාවන් මේ විදිහටම කලින් කවාගේ විදිහටම බලපානවා වගේම මේ තව හිතනවා මේ මේ තණ්හාව නිසා මේ මං කියන මං කියනවානේ මේ සද්දේශනාවට සම්බන්ධ කරන්නේ නැහැ. තණ්හාව නිසා තමයි මේ මාව මේ 10යටපත් කරනවා, මගේ සම්මා වාචාව නැති කරනවා, සම්මා ආජීව නැති කරනවා. මම හොඳට මේ ගැඹුරට හිතලා හොයලා බලනකොට මේ මොන දේ දැනගත්ත මොන දේ කතා කරත් අර මේක කියලා තියෙන විදිහට රූපයන්ිතේ ඔක්කොම දන්නවනේ, දැනගෙන ඔක්කොම හිතියට මේ මේක මේ කාගෙන එනවා. ඊපස්සට ආපසු නැවත ආපස්සට යනවා දිනවා කියලා කිව්වේ මේ පච්චුදවත්ති මානසං කියලා. ඒ විදිහට ඒක වැදීමක් එන්නේ මේ මගේ මට නම් මේ පුදුම තණ්හාවක් තියෙනවා. මේ තණ්හාව නිසාමයි කියන දේ මේ හොඳින් වෙනමින් පවතිනවා. මේ වෙනමින් පවතින කිව්වේ මේ ධර්ම අවබෝධ කරගන්න නෙමෙයි, මේ මේ ජීවිතය තුළින් එහෙම වෙනවා, මේ මේ වහින්දා නේද මේ වෙන්නේ කියන එක. ඉතින් මම විතර මේ සාකච්ඡා ධර්ම දේශනාවේ මේ මේ ට්‍රොපිකල් කිවිච්ච කොටස බොහොම වටිනවා අපිට. අපි සමන්ත සම්බන්ධයම බලන්න කියලා නිකන් ගුරුපට්ටමක් දාගන්න හරි එහෙම නැත්නම් මේ නිකන් ධර්මයේ කතා කරන කෙනෙක් වෙනවට වඩා මොනවා හරි කියමින් තමන්ට තමන්ම බලන්න හොඳ අවස්ථාවක් නැවත උදා කරගන්න තමයි මේ සූත්‍ර දේශනාව අද අපි ඉස්මතු කරගෙන තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒකෙන් ප්‍රයෝජනක් ගන්න කියලා කල්යාණ මිත්‍රෙනි කතා කරන්න. තෙරුවන් සරණයි සත්‍යජිත් මනි, තෙරුවන් සරණයි හැම දිනකටම. මෙතන එක තැනකදී සඳහන් කරා මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි, සියලු ධම්ම අනාත්මයි කියන එක. මේක එක්කෙනෙකුට අදහසක් ආවේ සත්‍යජිත්නි, දැන් මේ සියලු සංස්කාරයන් අනිත්‍ය නිසාම නේද මේ ධර්මයන් අනාත්ම වෙන තියෙන්නේ කියලා වගේද, එහෙම නැත්නම් අනිත්‍යත්වද කියලා වගේ එහෙම නිකන් ඒකම තව කියන්න පුළුවන්. ඒක මම හිතනවා හැදලි ඇති කියලා ඉතින් ඇවිත් දෙ දෙවන් තරණයි. බුදු සරණයි. මම හිත අපි ඒ ගැන කතා කළොත් දන්නවා කොහොම මේ ධම්මපදේ තියෙන ගාථා තුනක්, සබ්බේ සංඛාරානිච්චය යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒසමග්ගෝ විසුද්ධිය. මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා දැනගත්තොත් ප්‍රඥාවෙන් බැදී දවසට මේ දුක ගැන නී වැඩක් නැහැ කියලා හිතිලා බුද්ධමත් කල්කිරීමක් ඒක නිකන් එපා වීමන්නේ අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. මේක තමයි විසුද්ධිය සඳහා පාර. ඒ සබ්බේ සංඛාරා දුක්ඛා කියලා කියන සබ්බේ ධම්මානත්තා කියලා කියනවා. ඒකට බුද්ධිමය පිළිතුරක් ගන්න මම හිතනවා ඒ වද්දබුද්දතෝත් කියලා බුත් කොටක් කියලා තියෙනවා. මේ අපේ ඔය සිටිය බෞද්ධ භික්ෂුවක් වල්පොරාවලා මුදුමදල් ධර්මයේ කියලා සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ඒකේ තියෙන අගෙන ඩිංගා විස්තර කළා. හැබැයි ඒ වගේම එතකොට දැන් මෙතෙන්දි ගන්න දේ තමයි දැන් ඔය සබ්බේ ධම්මා අනත්තා කියන එක එන්නේ දාර්ශනික මේක හොයන්න ගියාට විතරයි. නැත්නම් සාමාන්‍ය ඔළුවකට නෙවෙයි කියනවා. මම දැන් චන්නාන්තාවේ සන්නහමඳුරු ධර්මයේ දැනගත බුදුහාට ආදරෙන් හිටියෝ. එයා ඕනට වැඩි එක පොඩ්ඩක් වෙනස් වෙච්ච එක ඇරුනේ. බුදුහාරු මගේ කරගන්න හැදුවා. මේ සාරිපුත්තට පස්සේ ආපුවා. ආනන්දම කච්චානවා මේ පස්සේ ආපුවා. ඒකත් ලොකු වෙන්න එනවා කියලා. ඒකේ නිසා තමයි බුදුහාරයට බ්‍රහ්ම දාන දෙන්නේ. යාළුවාට යාළුවා කියන්නේ ඉතින් අස්ස කථාචාරයේ රයිව. එතකොට නමුත් එයා ධර්මය අහන්න අහවස් කුමර් පොඩි කාලතම් මැද එයා දැනගෙන ඉන්න ඇතිනේ. කරත්තෙන් අස්ස කරත්තෙන් කපිල වස්තුය විදිනකොට අර මහලු කෙනෙක් දැක්කහම යහනේ විස්තර කරන දේ මේ ප්‍රින්ස් මේ මෙයා විතරක් නෙමෙයි අසෝදරත් වාසයකට යනවා ඔබතුමාත් වාසයකට යනවා කවුරුත් වාසයකට යනවා මේ මහරජතුමා එපා කියපු නිසා තමයි පික්කන් ආවේ නැත්තේ කියලා විජාලුවේ කෙටිටි කියන්නේ ඊට පස්සේ ලේදා දැක්කහම ඉතාලම ප්‍රින්ස් සිද්ධාර්ථව දැකලම නැහැ දැක්කත් නිකන් ඒවා තීරුම් කළ දීලා නැහැ නේ ඡන්න තම ඇත්තෙන් මුලින්ම හොත කල්යාරින් ඉතල සිට මේක මෙහෙමයි කියලා ඊට පස්සේ ආ ඡන්න දැනගෙනම ඉඳදීනේ ඒතොට සිදුහක්ගේ මා හිත මේ ප්‍රින්ස් සිද්ධාර්ථ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ මම ඒ ප්‍රින්ස් සිද්ධාර්ථ අපිට ළඟයි එතකොට අපිට සිද්ධාර්ථකින් අපි ඈත් වෙන්න ඒකයි මේ කියන්නේ වහන්සේ අප්‍රමාණ ගුණ සම්පන්න ඒ බැතිස්සින් වඳින්න ඕන. නමුත් ඡන්නේ තෝට දැනගෙන හිටියානේ මේ සිදුහත්ගේ වැඩ මනස වැඩ කෙරේ කොහොමද කියලා. ඒකට එයාට ඊට පස්සේ තේරුණානේ මේක යා මෙමුණා මෙමුණා කියලා දැනගත්ත හැම තිස්සෙම සාකච්ඡා කළා. තන්තිමේදී ඒක වෙනස් වුණා. නමුත් ධර්ම මාර්ගයට ආවම මට ඒක තේරුණා වැඩි. ඒ ඉංසාන කියන්නේ මටත් ඕක රූපය අනිත්‍යයි මේ අනත්තයි කියලා තේරෙනවා. සබ්බේ ධම්මානත්තයි කියලා. ඒ වුණාට මොකක්ද මේ අත්ත මොකද්ද කියලා ඕක එන්නේ දිනන වෙනකොට. මොකද දැන් අර ඒකයි ආනන්ද හඳු ආනන්ද රූපවත් පුදුම පූජනීය ප්‍රඥාවන්ත කෙනෙක් බැලුවාම හරි හොඳම එකට ගත්තා. අර කච්චාන ගුත්තසුපත් සූත්‍රයට. මොකද අපිට මොකද්ද එකට හේතු වෙන්න ඕන ඔබේ ගිහාම මොකක්ද මේන දැන් මේක අඩු ගන්නේ අර විශේෂ ශක්ති සංරක්ෂණ රීතියක් තියෙන මේ ඔක්කොම බිඳලා ගියාම වෙන ශක්තියක් බවට පත් වෙනවා මම විශ්ව ශක්තිය බවට පත් වෙනවා මගේ මනස යුනිවර්සල් කොන්ෂස්නස් එකක් වෙනවා කියලා ඒ මොකද්ද යුනිවර්සල් කොන්ෂස්නස් එකක් හදාගෙන ඒකේ දිල්ලන්ට ඉඳනද හැබැයි මට පේනවා අරත් දෙල්ලින් ඉන්න මාත් දෙල්ලෙන් බ්‍රහ්මජාල සූත්‍රයේ සාකච්ඡා කරන ඒවට මොකක්ද මේ වන්දනීය ගුරුවරු භික්ෂුන් වහන්සේලා කතා කරේ සාමාන්‍ය එතු නෙවෙයි ඉන්සාවට මොකක්ද එතකොට මේ පස්ස නිසා මේ කන්ටැක්ට් නදෙන් මේ ඔළුවටත් වඩා ගැඹුරු ඔළුව තමයි මනසට යාවෙන જાතියෝ අර පස්ස නිසා වෙන්නේ ඊට පස්සේ කන්ටැක්ට් වෙන මේ වෙලා දැන් මට තේසනම් 10ට නම් එම්බිරිස් හැදෙනවා ඇදුම හැදෙනවා වීනස හැදෙනවා ඔළුවේ ගැක්කුම හැදෙනවා බඩට නම් හිටෙනවා ඉන්ඩයිජෙස්ෂන් තියෙනවා ඩයරියා තියෙනවා දියවැඩියා තියෙනවා නොයේ ජාති පේනවා හමනම් කහනවා කොන්ද නම් කල කරන්න ඕන මේකප් දාන්න ඕන දැන් මට තේසනම් මේකේ තියෙන හබය කරන්න ඕන යුද්ධේ උදේ ඉඳන් අවසන්ක ඒ වගේ වින්දනත් එහෙම මතකත් එහෙම දැන් දුවාගෙන මතක් වෙනා ඒක ලොකු දුවමන ඊට පස්සේ පුතාගෙන මතක් වෙනා දැන් තාත්තාගෙන මතක් වෙනා ඊට පස්සේ පුතුවක් ගැන මතක් වෙනා දැන් සිතුල් ගහක් ගැන දැන් ඉරක් ගැන දැන් ශ්‍රී ලංකාව ගැන යාපනය ගැන දැන් අෆ්ගනිස්තාන ගැන ඉරාකි ගැන දැන් ඇමරිකාව ගැන දැන් ලොස් ඇන්ජලිස් දැන් සිඩ්නි කියලා ඔළුවට එන්නේ කෝටි ප්‍රකෝටි සිතිවිලි වාචයක් තියෙනවා ඔය දැන් කිව්වා වගේ ඔය අස්සේ මොකද්ද එහෙනම් මේක තේරෙන්නේ කියලා ඒකට හදාගන්න. ඔකට අලුත්ම නිව් ඒජ් එකේ යන්නේ ඔකට යුනිවර්සල් කොන්ෂස්නස් හදාගන්න. I am that කියලා හදාගන්න. තත්ත්වම්මසි කියලා ඔකේ පෙර කලනම් තිබුණ හැබැයි ඒ මුනිවරු එක කියන තත්ත්වම්මසි කියලා මේ ඒ තත්ත්වය තමයි මම මේ සැබෑ ස්වરૂපේ. ඒ විශ්වසනී ඒ විශ්ව ස්වરૂපය පල ඒ කියන්නේ අර ඒකට ඉංග්‍රීසි පරිවර්තන සබ්බේ ධම්මා අනත්තයි කියන ෆිනොමිනා කියන වචනේ කියන්නේ ඒකත් අනත්තයි අනත්තයි කියන්නේ ස්වයිවි පැලැත්ම නැහැ එකම දෙයක් නැහැ දැන් ඒක මත මාවන නැ ඔබතුමාගේ ඔළුවට ආවනම් ඔළුවට ආවේ අර කලින් දීපු අදහස් අනුව ඇවිල්ලා දැන් මේ ඔක්කොම දැකලා මේක මොකක්ද කියලා ඒ අදහස ආවේ. එතකොට ඒක සංකතයක්. අසංකතයේ අසංකත කියන தත්ත්වෙට එනකොට මම ඒක සංකත කරන්නේ නැහැ. ඒ නිසා තමයි දැන් අර කිලු මිලරේපාගේ ගාතාවලක් කියලා මම කන්ද බවට පත් වෙන්න තනකොළ වෙන්න එපා. අහස බවට පත් වෙන්න තරු වෙන්න එපා. මොහොඳ බවට පත් වෙන්න මේ මොනවද මේ සර බවට පත් වෙන්න එපා කියනකොට අර අත්ත සංඥාවට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි කියන්නේ මනස බවට පත් වෙන්න සිතිවිලි බවට පත් වෙන්න හැබැයි go beyond the mind කියලා. මනසත් පහු කරගෙන යන්න. මනසට තයිබුවන් කියලා යන්න. මගේ සිංහල මනස, බෞද්ධ මනස, ස්ත්‍රී මනස, පුරුෂ මනස, ඕස්ට්‍රේලියා මනස, ඇමරිකන් මනස, නිව්සීලන්ත මනස, ඉංග්‍රීස් මනස, තීරණය අපිට හදපුවා. PhD මනස, අම්මා මනස, තාත්තා මනස කියලා අපිට තියෙන එක එක જાති. ඒවට තුක්කුමාල් බං කියන්නේ ගියාම මට මේක ඊට පස්සේ පේන්නේ අර හුදු සතියේ විතරයි. ඒ සතිමත් බව, සතිමත් බව, සදාසත බව ඉදිරියේ දැන් ඔන්න සීල සූත්‍රේ මතක් වෙන්න. මේ පංච උපාදාන ඛණ්ඩේම අනිත්‍ය වශයෙන් තියක් හැමතිස්සෙම පේනවා යාට. ගන්න දෙයක් නැහැ නිදහස් වෙන්නේ ඒක. තව ධර්ම සාකාමි ওই ධර්ම සාකච්ඡා දන්න කල්යාණ මිත්‍ර මිත්‍රයන් ඉන්න අනි කරුණාකර අපටත් බණ ටිකක් කියන්න බුදුසසුන. දැන් කල්යාණ මිත්‍රනි සාකච්ඡාවට දෙන්න කැමති කල්යාණ මිත්‍රන්ට උත්තරයක් අවස්ථාව දෙනවා. සත්‍යත්වයන් අපි එහෙමනම් ඉතුරු කොටසට යමු විලාම මේ සාකච්ඡාවේ මුදන අවසරය තවපොඩ්ඩක් තියෙන නිසා ත්‍රිත්‍යික ගැඹුරු ඊට වඩා එහෙනම් අපි තවපොඩ්ඩක් වෙන කතා කරලා යමු කියලා සත්‍යත්වය යෝජනා කරන්නේ. ඔව් හොඳයි. මට කියන්න බය ටිකක් ඔය ඉන්න දැන්නත් ඒවා මම දන්නේ ගාක්ක ඉන්නයි. ඒක තමයි. මම දැන් සාමාන්‍යයෙන් උත්සාහ කරනවා නම් කියන්නේ නැතු යන්න අපි බලමු කල්යාණ මිත්‍රෙන්ගේ කොතරම් දුරට කල්යාණ මිත්‍රත්වය තියෙනවද කියලා ආරාධනා කරනවා කැමති කට්ටියට එකතු වෙන්න. ඉතින් කන්නේ සතුටින් ඉන්න විශ්ව කතා කරන්නේ සතුටින් අපි දැන් අර මේ දලක මහත්මයා අහපු අනිත්‍ය විපරිණාම කියන දෙක කොහොමද තේරුම් ගන්න කියන එක මේ අයිතන ඥාන 20 නිසා ඔබතුමා කලින් විස්තර කරනකොට ඒක හිතට යන්න නැති ඇති. නමුත් අද ඔබතුමාගේ පැහැදිලි කිරීමේදී මේ වගේ අදහසක් ආව හිතට දැන් අනිත්‍ය විපරිණාම කියන එක සතියේ අනිත්‍ය මොහොතින් මොහොතයක වෙනස් වීමක් දැකීමක් වගේ තේරෙනවා. ඒ වෙන මොහොතින් මොහොත වෙනස් වීම නොදක දෙයක් යමක් බවට පත් වුනහම නේද මේ විපරිණාමයක් කියලා දෙයක් ඉන්නේ කියන එක වගේ හිතට ආව. එතකොට එමෙන්නේ ඒක තේරුන්නේ අන්තිමට කිව්වේ ඇටි විපරිණාමයක් වෙන්නේ මොකක්ද කියන එක තේරුන්නේ භාෂාවෙන් සමා වෙන්න යමක් දෙයක් බවට පත් වුණාට පස්සේ අනිත්‍ය නොදැකීම නිසා යමක් දෙයක් බවට පත් වෙනවනේ. ඒ උනහම නේද මේක මේ විපරිණාමයක් කියලා. මේ දැන් විපරිණාමය වෙන්න දෙයක් තියෙන්නේ අනිත්‍ය නොදැකීම නිසා නොදක් අපිටම නොදක්කපු මනසකට දැන් අපි යමක් දෙයක් බවට පත් වෙන අවස්ථාවක් තියෙන්නේ විඥානයකින් අල්ලගත්තහම. ඒ අල්ලගත්තට පස්සේ නේද මේ විපරිණාමය කියන එක වෙන කතා කියවෙන්නේ කියන එක වගේ අදහසක් ආවා. මේ ඒ මොකද මමත්වයක් එක්ක එන දෙයක් කියන එක දෙයක් වෙනස් වෙන දෙයක් තියෙනවනේ. අනිත්‍ය දැක්කනම් එතන දෙයක් ඉතුරු වෙන්නේ නෑ නේද කියන එක වගේ අදහසක් ආව. සමාවෙන්න වැරදි නම් ඒක තේරුම් ගන්න ටිකක් උත්සාහයකින් දෙනවා තාම. තේරුම් ගන්න. හොඳයි. හොඳයි. අපි එහෙමනම් තවත් අනිත් කල්ලාන මිත්‍රන්ට යොමු මේ පිළිබඳ ඒ සිතමාත්මික ප්‍රාර්ථනා පිළිබඳ යමක් කියන්න. ඊට පස්සේ අපි සත්‍යත්වයට යමු. තවත් එකෙන් කතා කරන්න පුළුවන් අය ඉන්නවද? දන්නේ නැද්ද? අනිත්‍ය කියන්නේ මොකද්ද? විපරිණාම කියන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද කාටවත්? කෙරුවත් සරණයි දලුවත් මහත්මයා, මේ මාතලා අපි ඊට කලින් කතා කරා. මම නම් ඇත්තටම මේ ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවා කියන එක ගැන නම් ඇත්තම මේ අදහසක් නැමේ විපරිණාමයේ කියන එක මේකයි. අල්ල ගත්ත ගමන් ඊට පස්සේ ඒක නෙමෙයි වෙනසක් වෙනවා. ඒක මට හිතෙනවා අනිත්‍ය කියන එකේ මට තමයිලා තියෙනවා මම විතර ගත්ත දැරදිතනන්ත කියලා මේ ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන ගති. එහෙම පවතිමක් ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙනවා කියන එක නිකන් මොනහරි සංකල්පයක් තියෙන ගැතියක් තියෙනා වගේ එහෙම හිතුණා. පස්සේ තමයි ඒක මට හිතුනේ මේක ඔක මේ එහෙම වෙන්න බෑ මේක මේ ඒක තියෙන එක නෙවෙයි. ඊට පස්සේ ඒක එන දෙයක් වෙනවා. මට හිතෙන්නේ විපරිණාමය කියන එකේ ඒක ආර්ථය තමයි මට දැන් ඇතිවෙන්නේ. මේ මට ඒක කියන්න බෑ. මට ඒක එහෙම හිතනවා වැඩිපුර සර්වත්මත් පෙරපසට බොහොම ප්‍රේමදලක් මාත්මේ නෝ නෑ. අපි තව කතා හිතන්න අවස්ථාව දෙමු. කියන්නට වඩා මේ හිතන්න අවස්ථාව දෙන්නේ. තව කවුරු හිතන්න? අයිය ඒක පොඳයි දැන් ඒ උත්ෙන්දි අර සමා වෙන්න මම බාධා කරනවා. ඒ උත්ෙන්දි දැන් අර දෙයක් කියලා ගත්තාම තමයි ඒකේ අවබෝධාත්මක සත්‍ය අවබෝධය සඳහා යන කෙනෙකුට ඒක තමයි විපරිණාම දුක්ඛයක් නැත්ති. මොකද අනිත්‍යත්තං මේකේ පැති දෙක තුනක්ම තියෙනවා බලන්න. හරි හොඳයි නේද? කොච්චර ගව නමස්කාර කරන්න වටිනවනේ. ඒ තරම් හොඳයි ඒ අදහස්. දැන් මේ දැන් දුක්ඛ දුක්ඛතාව දැන් මේක මෙතන තියෙන දුක්ඛ කියන කියන්නේ අන්තිම වශයෙන් අසාර්ථකයි. මුළු පැවැත්මම අසාර්ථක පැවැත්ම. ඒකයි මේ කියන්නේ. අපි හිතමු මට තාවකාලික යන ටෙම්පරරි ජොබ් එකක් ගන්න ලැබි. මම දන්නවා ඒ මට කාර්යාලයක් හම්බුණා. ආයිසීලෙන් තියෙනවා, එයා කන්ඩිෂන් තියෙනවා, ජනෙල් තියෙනවා, ඒ අවශ්‍ය වෙලාවට උදව් කරන්නත් කට්ටිය ඉන්නවා, නාන කාමරෙකුත් ඇටැච් බැත්රූම් එකකුත් තියෙනවා කියලා ඔහොම හිතමු. ඉතලටම හිතන එක කමන් රැකියාවල් ලැබෙනකොට ඕන්ලාට යන්න පුළුවන්. වෙලාවක් නැහැ මට. 8ට ඇවිල්ලා 10ට යන්න පුළුවන්, 10ට ඇවිල්ලා 12ට යන්න පුළුවන්. ඒ වගේ අපි හිතමු මගේ ඒක මට තියෙන්නේ තාවකාලිකව නම් මට මාස 6කට තියෙන්නේ. එතකොට මං ඒ කාර්යාලය මං කැමැති පින්තූර එල්ලා ගන්නට, මොනේගේ පේන්ටිං එල්ලා ගන්නට, සිරිමා බෝධියේ පින්තූරයක් එල්ලන්නට, නැත්නම් පාර්ති පින්තූරයක් එල්ලන්නට මට හිතෙන්නේ නැහැ. ඊට පස්සේ මං ඒක ලස්සන කරන්න හිතාගන්න මගේ මං අලුතින් කාපට් එකක් ගිහිල්ලා එතන දාන්න ඕන, පර්සියන් කාපට්ටයක් දාන්න ඕන, අලුතෙන් කොම්පියුටර් ගන්න ඕන. එමෙයි තෙන්නේ. මොකද මම දන්නවා මේක අවසන් වෙනවා කියලා. මගේ කාර්යාලෙට හෝ ඒ පොසිෂන් එකට මගේ ඇල්මන්නේ මගේ මම දන්නවා මගේ ඊළඟ සභාපතිතුමා ඒකට එනකන්. ඒකට කියන්නේ කලින් එක නම් නැරුණා. මම මේ කාර්යාලයට ආව උදව් කරන්න විතරයි. මට ටෙම්පරල් මෙන්ජුක් වෙන්නේ මට පඩියක් හම්බෙනවා. මං ඊටසේ ඒකේ අනිත් අය ඊළඟට ඉන්නේ කවුද, අර කාර්යාලෙක නා හරියට වැඩ කරනවාද, ඒව මෙයා මට සුපර්වයිසින් කරන්නත් ඕනේ නැහැ. මොකද මේ විපරිණාමය ගැන මට අවබෝධයක් තියෙනවා. මේක ඉවර වෙනවා. විපරිණාමය කියන්නේ පෙරලි පෙරලි ඒ ගිහිල්ලා අවසන් වෙනවා. දැන් ඒක තව සතියයි තව සති දවස් තුනයි තව දවස් දෙකයි දවස් හතක්ම මගේ අන්තිම දවස මේ ෆ්‍රයිඩේ මං ඉවරයි. ඒ එතකොට අර අවබෝධාත්මක මනසක් තියෙන එක්කෙනාට ඒ විපරිණාමයේ ඒ සැකියාව නැතර වීම නැතිවීම දුකක් නෙවෙයි. එතකොට යාවෙම දන්න මං ආවේ මේක ඉන්ටරිම් ප්‍රෙසිඩන්ට් කෙනෙක් හැටියට මං ආවේ මේ තාවකාලික. අපි හිතමු හැකියාවක් නැහැ හම්බෙන්නේ අපේ ඇප්ලිකේෂන් දාලා ඒවට මෙයට දාලා ඔන්න පුදුම වාසියකට මගේ අධ්‍යාපනයට ගැලපෙන්න ඔන්න තැනක් හම්බුනා. කියලා අපි හිතමු දැන් මම උපාධියට අනුරූප අනිත් අයටත් ටිකක් උපජාරුකම් පෙන්නන්න පුළුවන්, මට උත්සාහ කරපු අයටත් පුළුවන්, මට දැන් හොඳ BMW එකක් ගන්න පුළුවන්, මට ප්‍රකියාවක් නැහැ කියලා මිත්‍රකල් නොන මහත්තයා මහත්තයා හරි දරුව හරි නැත්නම් එහා ගෙදර අය හරි ලංකරය හරි උත්සාහ කරා ඒකට මට පෙන්නන්න පුළුවන් කියන අදහස් තියෙනවා. හොඳ පඩියක් හම්බෙනවා, දැන් මෙහෙම වෙනවා මෙහෙම වෙනවා කියලා අර මේ රතු හැට්ටකාරි වගේ නැත්නම් අර කර කිරිකල ඔළුව තියාන ගේකනා වගේ දැන් මම මේක ප්‍රපංච ගොඩක් මවා ගන්නවා මවාගේ ප්‍රකියාවට. නමුත් ගියාම ඊට පස්සේ කොහොම හරි අපි හිතමු මොනවා හරි එකේ කට්ටියගේ එක්ක ප්‍රොඩක්ෂන් ආඩු වෙනවා, ඉල්ලීම් ආඩු වෙනවා, නැත්නම් මොනවා හරි ශිෂ්‍ය වර්ජනයක් තියෙනවා, නැත්නම් දේශපාලන වශයෙන් පෙරදිලා කාව කොපියා ලේඅවුට් නුවන්ට ගොඩක් හැකියාවෙන් අයින් කරන මමත් එක්කෙනෙක් බවට පත් වෙනවා. දැන් එයාට මොකද වෙන්නේ? ඒක වේ වෙනස් වීම කියන එක, ඒ විපරිණාමය කියන එක. ඒ විපරිණාමය කියන එක ඇත්තම පරිණාමය විපරිණාමය විශේෂයෙන් නැත්තම් හිතාගන්න බැරි විදිහට වෙනස් වෙනවා පරිණාමයටත් වරයි. නමුත් අරයට ලොකු දුකක් එන්නේ මේක ගැන අවබෝධයක් ආවේ නැති නිසා. ඒක එක විදිහකට බලන විද්‍යක ක්‍රමය. අනික තමයි ගැඹුරුම මනසට ගිහිල්ලා මේ සත්ත්ව බවට ගිහිල්ලා. ඒ ඔක්කොම සත්ත්ව සංසාර මාපාදීනි බුදුහාමෙන් දේශනා කළේ මේ සත්ත්ව බව ඇවිල්ලා ලොකු දුකක් විඳිනවා. අර බික්කු ඥානানন্দ කියේ කාර්කය අපි යනවා. ඉතින් අපි නම් හිතනත් මෙච්චර දුරක් ගියා මෙහෙම ගියා කරදරයක් නැහැ කියලා ටයර් වලින් ආලා බලන්න ඕන කියලා ඒ විදපු දුක. ඒ වගේ මේ උපාදාන ස්කන්ධය කරගත්ත ටිකට ලැබෙන දුක අප්‍රමාණයි. ඒක තේරෙන්නේ නැහැ. ඒ මොකද මගේ බලාපොරොත්තුව කොහෙද යන්න නිසා සිඩ්නි වල ඉඳලා මම අපි හිතුව ඩාවින් යනවා. ඉතින් දවස් 4ක් තිස්සේ ඒ ගිහිල්ලා යනවා. ඉතින් මම හිතනවා මං ආවල් තැන බැස්සා, මං තේබිවා රෙස්ට් එකක් ගත්තා, දවස් දෙකක් නතුණා කියලා. මට කාර් එකේ නම් ඩ්‍රයිව් කරගෙන ගියේ ඒ කාර් එකට මොන තරම් කරදරපත් වුණාද, ටයර් වලට මොන තරම් දුක් වුණාද. ඒ වගේ මේ පැවැත්මේ සත්වභාවයට පත් වෙච්ච එකේ ලොකු දුකක් තියෙනවා. ඒ දුක කියන වචනේ නැතුව අපි කියමු අසාර්ථකයි මේ. හීනයක් ඇත්ත කරගන්න දඟල දඟල යනවා. දකින්න හීනයක් මං ඇත්ත කරලා අනිත් පැයට කියනවා. ඒකයි මේ සිද්ධ වෙ කියන්නේ. එක්තරා පුජ්‍යලේ බවට පත් වෙනවා සත්‍යකි. එයා වෙනම කෙනෙක්ද? මහවලාගේ පුතා, අවලාගේ පුතා, අවල් යුනිවර්සිටියකින් මහවල් තැන ඉන්නවා. මෙහෙම පාලි දන්නවා, බුදුහාම භාවනා කරනවා, ගුරු හම්බෙන්න යනවා. දැන් දැන් මොකද්ද මේ? හෙට මොන හරි වෙලා හෙටනේ තා ටික අදරේ නැගිටිනවා, නිදා ගන්නවා. හෙට උදේ නැගිටින්න බෑ. ඉවර සවන සෙසල අතට ධර්ම සාකච්ඡාත් ඉවරයි, පටිසම්පාද ඉවරයි, කතා කරනවත් ඉවරයි, දිවස් ඔක්කොම නතර වෙලාද. තද්ද දෙකින් ඉතර වලකට දාලා පුපල දානවා. දැන් මොකද මේ පැවැත්ම? එන්නේ මායාමය ස්වරූපයට ආව බිය රහිත පවතින්ට පවා දෙයක් නැහැ කියලා තත්ත්වයට ආවනම් අර බුදුහාමරණින් ඇහුවේ බුදුහාමර කියනකොට මොනවා ලබා ගත්තට මං සතුට ලබා ගත්ත දෙයක්වත් නැහැ අන්තිමට අයින් කරපු දෙයක්වත් ඒ අසාර්ථක භාවයට තමයි ඒ අසාර්ථක බවට තමයි අනිත්‍ය කියන්නේ අර දුක් කියලා කියන්නේ එතකොට ඒ නිසා තමයි අර අපනිහිත විමුක්තයි අදිය ගහන්න තැනක් නැ පණිදියක් ප්‍රාර්ථනාවක් තියන්න තැනක් නැති මොකද විපරිණාමස්ත්‍යක් තියෙන්නේ ඒකෙන්ද අපනිහිතයි ඊළඟ අනිමිත්ත මේක විමුක්ෂය යනකොට මේ අහවල් දෙය කියලා හිතන්න බෑද එයා දන්නා මේක සිටිවිල්ලක් කියලා ඒ ධ්‍යානය සිටිවිල්ල ඒක සංකතයක් නිවසඤ්ඤාන අසඤ්ඤාතන සංකතයක් ඒ ආයතනය සංකතයක් ඒ තත්වයකට යන්න පුළුවන් ඒක සංකතයක් උපේක්ඛාවට ගිහිලා එක එතනින් යන්න පුළුවන් නානත් සිත උපේක්ඛාවයින් කළා ඒකත් සිත උපේක්ඛාවට ගිහිලා එකක් අයින් කරන්න. ඒතර විපරිණාම දුක්ඛ කියලා කියන්නේ එක විද්‍යාවකට මේක කොයි තරම් හැදුවා. දැන් එතකොට දැන් අපි දැන් උගේ බත්කන ෆ්‍රිජ් එක කඩ වැදට යන බැංකු ගිනීම ඒ වගේ නෙමෙයි දැන් මේ කතා කරන්නේ. ඒ ඊට පස්සේ ඇහැ විපරිණාම වෙන එක හරි හැකේ විපරිණාමක දරු වර්ධනය වෙන එක පුංචි දරුවට ඔඩ්ල කෙනෙක් වෙන ඉන්ෆැන්ටි ටොඩ් ඊට පස්සේ ආද යන් ටීනේජ් කෙනෙක් වෙන ඊට පස්සේ ආ ඇමරිකන ඊට පස්සේ මම ගෑන් මද කෙනෙක් වන් ගෑන් ෆාදර් කෙනෙක් ඒවම නෙවෙයි මේ කතා කරන්නේ මේක ඇතුලේ මේ කැරකෙන ෆිල්ම් එක බලන්න උපාදාන කන්ද පහටේ ඒක තෙන්ත දෙන්න ඇත්තර ඡන්න හම්බවාවි ඒ වගේම තමයි වෙන්නේ ඒ උතුම් මනසකට ඒක එන්නේ ඒ මනස උතුම්නේ මේක පිපෙන මනසට අහු වෙන જાතියවා ඒක හිඳක් හොඳ දෙයක් ඒ විපරිණාමය කියන එක ඒකට ඒ කියන්නේ අසාර්ථකයි දුක්ඛය කියලා කියන්නේ අසාර්ථකයි ඒතර දුක්ඛතාවේ දුක්ඛතාව කියන්නේ පොදුවේ බැලුවහම දුකක්මයි තියෙන්නේ. ලස්සන වනාන්තරයක සීපාවල හිටියත් ඊට පස්සේ චීතලා අන්කටේ විල හපලා සිංහල හපලා කරලා. ඒතර සත්‍යය හැටියට මොදි හිටියොත් එයා මරලා කාලා දා විදියට කොච්චර නම් අසනීප හැදෙන. කපුවක් තියෙනවා නම් ඒක වැඩ කරන්න ඕන. ඒක හැමදාම තියෙන්නේ නැහැ. ඉතින් ඒව ආටූප සාටූප අපි තියාගෙන ඉතින් ජීවිත කරනවා. ඒ කොච්චර කළාද බුදුහාමගේ අනමතක් ගොයම් වික්ක සංකල්ප මුල් කෙලවරේ නැමිල්ලක් වෙන්න මෙහවල් තැනකින් එනවා. එක මායාවකට අහුවෙලා ඉන්නතු අන්තිමෙන් නැති කරන්න දෙයක්වත් නැහැ බැලුවා නැති දෙයක් හදාගෙන සීනයක් හදාගෙන ඒකේ රඟපානවා මම එච්චරයි කරන්නේ විශේෂ නළුවත් නිලියත් බලන්නත් ඔක්කොම මම අන්තිමට ඒක විපරිණාම ඒ දුකක් වෙන්නේ ඒතොර දුක්ඛ දුක්ඛතාවේ එහෙමම තියෙනවා විපරිණාම දුක්ඛතාවේ කියන්නේ මට ඕනේ මේ දැන් මම පහක් ගත්තානේ මට පහක් තියෙනවානේ මට කියලා මට ක්ලේම් කරන්න පුළුවන් මේ මගේ සිද්දෙනි මට ඔය කොච්චර කීවත් ආප්ප කනකොට චපාති කනකොට ඉට්ලි කනකොට යෝගට් කනකොට සම්බෝල් කනකොට මට කසොත් දැනෙන ඒ වගේම චිත්‍රපටියක් බලනවා ලස්සන නළු නිලිය ඉන්නවා මේ කට්ටිය කියනවා මේ බොහොම අගෙයි හරි ලස්සන. ඊට පස්සේ වසන්ත කාලේ මල් පිපෙනවා, රෝස මල් පිපෙනවා, එක එක පාට එනවා, අහසේ දිනනවා, හන්දෑවට ඉර බහිනකොට පුදුම කල පාට එනවා, එක එක වර්ගී කාර් හදනවා ලස්සනට, ගොඩනැගිලි උසට හදලා තියෙනවා, එක දිගට පියදෙන වෙල් කෙච්චායවල් බීච් ෆීල්ඩ් තියෙනවා, කාර් හදන ෆැක්ටරි තියෙනවා, කොම්පියුටර් තියෙනවා. ඒක කාමා විචිත්‍රා මధుරා මනෝරම. මේ කාම කියන જાති විචිත්‍රයි මధుරයි මනෝරමයි. විરૂප රූපේන මතෙන්ති චිත්තං. හිතේ යටමහට හවුල්ලා දානවා, පොළඹලා දාන, වෙනස් කරලා. ඒ தත්ත්‍යය තියෙනවා. නමුත් විපරිණාමය කියලා කියන්නේ, නමුත් මේක මං කොච්චර තියාගන්න හැදුවත් එහෙම දෙයක් නැහැ. මේකේ සංකතයක් නම් ඒක ඉවර වෙන්න ඕන. ඒක සංකතය. මංගත් රූප වින්දන මතක කොම් කුත් මතක මට බුදුහාරු වෙනමයි මතක් වෙන්නේ. නැතනම් මට මතක් වෙන්නේ සාරිපුත්‍ර හාමුදුරුවෝ ගැන, මතක් වෙන්නේ ආචාන්චා හාමුදුරුවෝ ගැනමයි, මට මතක් වෙන්නේ මහා මුනිවරු ගැනමයි. ඉතින් ඒ ඊළඟට එහෙම හිටන සම්මන් හිතන්නේ මං මගේ දරුවන්ටයි, මගේ ස්වාමි පුරුෂයාට, භාර්යාවට, මගේ ඉදර මෙහෙමයි. ඒ වගේ මං එක එකට මතකවලට ඒ වගේ සම්බන්ධ කරගෙන මුතුවා තියෙන්නේ. දැන් සිරිමා බෝගෙන මතක් වෙනවා, තව ටිකකින් මට දෙල්ගහක් මතක්. දෙකේ වෙනසක් නැහැ. දෙල්ගහගෙන මතක් වුණා, තරගගෙන මතක් වුණා, මතකේ මගේ අර ඇටිටියුඩ් දෙකේ වෙනසක් තියෙනවා. ඒකේ ඉන්නේ මගේ ලෝභ දෝෂ මොහොතින්. නමුත් ඒ නිසා තමයි විපරිණාමය කියලා කියන්නේ, මේක පෙරලෙන ගැටියක් තියෙන සංකතයක් නම් පෙරල යනවාම. මොන වුණත් එයා පෙරල යන. ලස්සන්ට කැතරින්න දලඹ සමනලයක් වුණොත් එයා අන්තිමටදී කුරුල්ලෙක් විසින් එයා තාව ගන්නවා, එයා මැරෙල යනවා. එහෙම නැත්තම් සික් වම් කෙනෙක් නම් එයා ඊට පස්සේ පුච්චලා කෙකින් රැද්දක් හදන සම්බලක. එයා දන්නේ ඒකේ වගේ තමයි. අපි සික් වම්ලා තමයි අපි හදා ගන්නවා ධර්ම කුකුන් එකක් හදාගෙන. මම ඉන්නවද දන්නේ නැහැ. මාරවිලා මම සම්බල දානවා එයාගේ. ඒක සිදි හදා. ඒ වගේ දෙයක්. ඒතොර මේ මායාවට අහුවෙලා සීනෙකට අහුවෙලා. හැබැයි ඒක කියලා නිකම් මේ උතෑන වෙලින් එක නෙවෙයි කියන්නේ. බුදුහාමුදුරේ මිටියනේ, සාරිපුත්තේ හාමුදුරේ මිටියනේ. ඒක එකත් එක්කම ඊට පස්සේ යන කරුණාවක් මෛත්‍රියක්. ඒතොර විපරිණාමය කියලා කියන්නේ රූප හරි විඳන හරි මතකාරි සංඥාරි විඥාන හරි මට උන හැටියට මට තියාගන්න බැරි ඒක තියෙන විපරිණාමය. ඒකේ තර දැන් අත් කලින් කිව්වාගේ ඇලුනොත් දුකයි. ඒක වෙන පැත්තක ඇත්තා. එහෙම නැත්තම් මේක ස්ථාවර ගත්තහම විපරිණාමයක් හැදෙන මට පේන්නේ කියලා. නැත්නම් ගත්තේ නැත්තම් විපරිණාමයක් නැහැ. නමුත් සංසාරයේ කියන එක අර සංකතේ නොවන සංකතේ වෙනයි විසංඛාරේ වෙනයි. මේ දෙක තේරුම් බේරුම් කරගන්න පුළුවන් නම් පෙප්ත්‍රායිබෝවන් කියන ඒ විසංඛාර ගතං චිත්තං ඒකේ ඊට පස්සේ මේ හෙල්ලෙන්නේ නැති සිත ඒක කලණේ වෙන්න ඊට පස්සේ ඒ කියන්නේ කලණේ වෙන්න දෙයක් නැති අසංකතේ අසංකතයි ඒක අසංකතේ කලණේ වෙන්න දෙයක් නැ මේක කියන්නත් බෑ යාට අහවල් දෙය කියලා කියන්න හදන්නෙත් අර චබ්බිසෝදන සූත්‍ර අපි කිවි ඒක දැනගන්න එක මතකෙදී මා විතරයි අද කතා කරන්නේ බුදු සරණයි මේ සමාවෙන් හුඟක් කතා කළා. සාදු සාදු සත්‍යතුමානි. මම හිතන්නේ සත්‍යතුමානි මේ අද අදහස් දෙන්නේ අපි ඉතුරු කොටසට යන්නේ නැතුව අපි මේ සූත්‍ර දේශනාව වෙනම අරගෙන සත්‍යයන් ප්‍රතිසූත්‍ර වෙනම සාකච්ඡා කරන්න ද සත්‍යතුමානි අපි කල්පනා කරේ. ඔද මේකේ තියෙන ඊළඟට ආනන්ද හාමුදුරු ඒ සන්න හාමුදුරු මේක ගන්ට දැන් යාල ඇස්ති. දැන් දෝත ඇරලා තියෙන්නේ කියලා දැන් ගත්ත. මෙච්චර කල් යාම උනේ නෑනේ මම බුදුහාස මම සිද්ධාර්ථගේ ඩ්‍රයිවර් මං කාටත් මං දෙන්නේ මොකටද කියලා හිතියක් කෙනා. දැන් එතන පන්සල් ගාන ගියා ආශ්‍රම අසපු ගාන ගිහිලා විචුන් වහන්සේලෙන් අහලා අහලා එතකොට හිතුවා කොච්චර දැනගත්තත් මොකද්ද මේ අත්තා කියලා කියන්නේ කියලා ඇති හිතෙනවා. ඒ නිසා නිබ්බාණයට හිත යන්නේ නෑ. ඒකෙන්ද යට හිතන මම එයාට මතක් වුණා ආනන්ද හාමුදුරු. මේ ආනන්ද හාමුදුරු තමයි සිංකී බුදුහාරි පණිවිඩෙත්. ඒත අසීනතුල වැටෙනවා පස්සේ ඉන්ටර්නෙට් එකේ. එයා කලන්ත හැදිලාල වැටෙන බුදුහාර කීව සංඝයාට අවසාන ඉල්ලීම් පහත් ප්‍රතිවන සංඝයාට මේ කතා කරන්න පායි. කියනකොට මේ සන්න හාමුදුරු කලන්ත හැදලා සිහින්තල උපස්ථාන කරලා ගිනියන්නද නමුත් කවුරුත් එයාට අවවාද දුන්නේ නැහැ. ඊට පස්සේ ඩිංගෙ ඩිංගෙ ආවා. එතකොට එහෙම කිව්වහම දැන් ආනන්දහාමුදුර කිව්වහම එයා කිව්ව මට කියලා දෙන්න කියලා. ඒක හරිම හොඳයි. එහෙම එන්න පුළුවන් නම් කවුරු හරි ගුරුතුමෙක් ළඟට ගිහිල්ලා මේ මුගක් DVD හදපු TV channel එක නෙමෙයි ලෝභ දෝෂ මොහ අඩු මේක රස දැනගත් ශරීරෙට විනාඩි 20කට කතා කරන ඒ කතා කරනකොට ඇත්ත දැනගන්න එයා ගිහිල්ලා ඒ කතා කරන්නේ අන්න ඒ වගේ කෙනෙක් හොයාගන්න එහෙම කෙනෙක් හොයාගෙන මේ සම්හාරු කීවි කොහොමද ඕවද තුමන් ආස්මානන්ද පින්නොත් ආනන්දේන මට අවවාද කරන්න අනුශාස තුමන් මට මාර්ගය පෙන්වල දෙන්නේ මෙහෙම කරන්න කියලා කියන කරෝතු මේ ආස්ම ධම්මී කතා මට ධර්මයේ පිළිබඳ කතා කරන්න ධම්ම ගැන සම්පදාය ගැන නෙවෙයි ශ්‍රී ලංකා බණ නෙවෙයි තේරම් පාද බණ නෙවෙයි ධම්ම ගැන ශුන්‍යතා පරිශුන්‍ය ධම්මේ ගැන යතහං ධම්මං පස්සියං එතකොට මට මේක මොකද්ද මේ කන්තක පිටින් එයාට අරන්ගෙන හිදුවා තේ පරම මේ භාග්‍යවතුන් වහන්සේ තේරුම් ගත්තද සර්වඥන් වහන්සේ තේරුම් ගත්ත මොකද මේ පංච උපාදානක කියලා මට කියලා දෙන්නේ. ඒකට තේරුම් ගන්න තාඳුරු ජීවය වුණාට එයාගේ හිත පස්සට යනවා. හිත නෑ පක්කන්දට කිවානේ ඒක මතක ඒක මතකගෙන ඒ කොච්චර කිව්වත් සබ්බේ ධම්මානත්තා කියලා දන්නවා සබ්බේ සංඛාරා දුක්ඛා කියලා දන්නවා අතච පනමේ සබ්බ සංඛාර සමතේ මේ සබ්බ සංඛාර සමතේ කියන්නේ මේක අතුරු දහන් වෙච්ච දිය වෙලා වාස්තවල ගිය සත්‍යයක් ගැන මට හිතෙන්නේ නැහැ සබ්බූපදීපති නිස්සා කියන්නේ මේ ලංකර ගන්න දේවල් පොදු ලංකර ගන්න දේවල් අයින් කරන්න කියනවම නෙමෙයි මේක ඔළුවට ඔඩ්ඩි පණවිඩයක් දෙන්න අදයි වෙනදට වැඩි හේත මහත්තයර හොඳට කැමටි කියලා දෙනවා නෝන මහත්තයර හොඳට කැමටි කියලා දෙනවා දරුවට ආදරෙන් දරුවගේ ඇඳුම් ටික හොදලා දෙනවා ඒව කරනවා දැන් අදට වඩා හේත ඒක කරනවා ඒවත් නතර කිරීම නෙමෙයි මේ කියන්නේ මේක ඉවල්ලන් සම්බූපදීපති නිස්සද්දිස්ස ලං කරගත්ත ලෞකික දේවල් හරි නැත්තම් අත ගන්න පුළුවන් දේවල් එහෙම නැත්තම් උපාධි වගේ දේවල් ඒ වගේ දේවල් මට ඉන්න පුළුවන් ලොකු කොන්ක්‍රීට් කණු නෙවෙයි ලොකු ෆවුන්ඩේෂන් නෙවෙයි මේ ජීවිතේ ඉන්න කියලා තේරුම් ගන්න. තණ්හාවකේ තවත් මදි තව හොයා ගන්නට කියලා හිතෙන ජාති. විරාගේ නිරෝධේ නිබ්බානේ චිත්තන්න පක්කන්ද මේක කොච්චර දැනගත්තත් මේකට ඉත බහින්නේ නෑනේ. නැප්පසීදට යට නෑනෙමි තාවරම කොන්ෆිඩන්ස් එකක් තියෙන යාලේ යට හිතන ජාන නැ සන්ති ස්ත්‍රී වශයෙන් තියෙන නැ අදිමුච තේරෙන්නේ නැක මේක තේරෙන්නේ රාසි හරිතස්සන. ඒ නිසා ඇජිටේෂන් එකක් එනවා, මේ උද්වේගයක් එනවා, දුකක් එනවා, හිතේ සැලිල්ලක් ඇවිල්ලා උපාදානං උප්පජි මේක වෙච්චකම මම ඕකේ නිසා ඒක ඔක්කොම බුදුබණ පැත්තකින් කියලා මේ ධර්ම සාකච්ඡා පැත්තකින් කියලා ගිහිල්ලා බලනවා මේ චිත්‍රපටය. ඒකට හරි ඔක්කොම තමයි බුදුහරුත් තමයි විපරිණාම සංඥා තමයි. දැන් ආයි බලනවා ක්‍රිකට් මැච් මොකද මං ඒක මට හොඳයි අරකට වඩා කියලා හිතනවා. ඒක තමයි වෙන්නේ අර උපාදානං උප්පජ්ජති. මං මේක බැලුවා මේක බයක් හිතුණා. බය හිතීමයි කෝටි පාදානේ නිබ්බින්දම් විරජ්‍යති එන්ටෝන. ඒක නෑ සාමාන්‍ය වෙන්න මොකද කියලා ඔක්කොම මතක කරලා බියර කබ්බන එච්චර මොඩ නෑ මෙතන ඉන්නාන එක වයින් ටිකක් පීලා නැත්තම් හොඳට මිවිස් දාලා මේ සාම්බාර එකක් හදාගෙන ඉදිඅප්ප ගාලා ඕ කියලා මොනවා හරි එකක් හදාගන්න. සර වැඩයක් කලින්ට කියලා හරි එකක් හදාගන්න. මොකද ඒතොට ඔක්කොම මතක. සංගලම මතක් වෙන්නේ නැහැ, විපරිණාම මතක් වෙන්නේ නැහැ. ඒ වගේ මම මේ තේරුම් ගන්න කිව්වේ. ඒ වගේ මනස් වෙනවා අපිට. පච්චුදාවත්ති මානසම් මේ හිතන ක්‍රමී ආපෝ කර කියලා එනවා වෙන තැනක. මොකද මට ඕනි නිත්‍ය වශයෙන් පවතින තැන. අවසාන වශයෙන් අපි පවතින තැන තමයි විඥානය. කොන්ෂස්නස් කියන තත්. එයාට හිතෙනවා අත කෝචර හිමි අත්තා. ඒක කවුද මේ අත්තා කියලා කියන්නේ. දැන් අත්තා කියනකොට මට කියන්නේ අත්ති නෙවෙයි හොඳද? සාමාන්‍ය සිම්පල් තානුදු කත්ති. ආයනු අල්තානු තායි. ඒක රෝමන් ලක්කන් වලින් ලියුවත් රෝමන් කැරක්ටර් වලින් ඒ ඉංග්‍රීසි අකුරෙන් ලියුවත් එහෙම ATTA නෙවෙයි. ඒක වැදගත් මේ කියන දේ. අත්ති නෙවෙයි. අත්තා කියලා කියන්නේ ඒකට ආත්මන් කියලා තමයි ඉංග්‍රීසි වචනේ මේ සංස්කෘතින්. ආත්මන් කියන්නේ. එතකොට යාට හිතෙන මොකක්ද එකක් තියෙන කවුද කියලා. අන්න ඕකම ආනන්දහාමුදුරු කිව්වහම අරදාන බොහෝ පඤ්ඤාවන්තයි. දම් බාණ්ඩගාර කියන එක බොහෝ වටිනවා තියෙන තැන දාන්න. එතකොට ආනන්දහාමුදුරුට ගිහිල්ලා යා මාස ගානකට පස්සේ අන්ද කියනකොටම ආනන්දහාමුදුරුම සතුටු ප්‍රශ්න අහපෙක මොහොදයි. මම සම්මුඛාමේතං ආසුචන්න භවතු සුතම් බුදුහාර ළඟදී මම මේකට ඇහුම් කන් දුන්නා. සම්මුඛා පටිග්ගහිත මේ ගත්ත බුදුහාර ළඟදී කතා කච්චාන ගොත්තම් බික්කුමව දන්තස්. ඒකට මේ යන්න හදා. අර අත්ථිතා කියලා මෙතන ඉන්න ඇත්තොන්ට ඒක ඔළුවට සමහර දවසකට මම අහලා තියෙන ඇත්තොන් ධර්ම සාකච්ඡා ඇත්තොන් කතා කරනවා මේ. ඒ බුදුහාමගේ ධර්මයේ විශිෂ්ටතම මායින් සලකුණේ වා. හොඳ පෝස්ට් ඒවා කිලෝමීටර් හොඳ තැන් ඒවා. ඒ වෙන කෙනෙකුට කියන්න බෑ. මොකද ඔක්කොම අහුවෙලා ඉන්නේ ඒකට. සමහර මුනිවරුන් එහාට ගිහින් තියෙනවා පොදුවේ බැලුවාම කවුත් අහුවෙලා ඉන්නේ ඒකට. එතකොට ජයන් නිසිතෝක බොහෝ කච්චාන ලෝකය අහුවල ඉන්නවා දෙපැත්ත. ඒක තමයි මේ කියන්න හදන්නේ. ඒක ටිකක් ගැටේ කිය කච්චාන ගොත්ත සූත්‍රය කියන්න නැත්නම් සම්න සූත්‍රයේ මේ සංයුත්ත නිකායේ තියෙන සූත්‍රය කියවන්න. එතකොට බුදුහාමරෝ ගැන ආදරය ඇතිකරන කියන්න ආය අහුවෙන කොච්චර කලත් මේ ඔලුව පාච්චි කරන් තියෙන ඔලු ඔක්කොම ඔලුවෙන් දැන් කරන්න වැඩ ගොඩක් තියෙනවානේ. සල්ලි ගැන හිතන්ට ඕන, මෝගේජ් ගැන හිතන්ට ඕන, ණය ගැන හිතන්ට ඕන, ඒවා ගැන හිතන්ට ඕන, දීක තමයි මේ ගැන හිතන් තියෙන, බජ් ගැන හිතන්ට ඕන, ෂොපින් මෝල් එක ගැන හිතන්ට ඕන, දැන් ඊට පස්සේ දැන් ටැයි ගන්න හිතන්ට ඕන, වගේ ගොඩක් જાති ඔළුවට වැඩ තියෙනවා. තීතියින්ද මේ ටිකක් මේකට පොඩ්ඩක් වෙලාව දීලා පොඩ්ඩක් හිතලා බලන සිද්ධාර්ථයන් කියපු දේ ආයේ නැ මේ චාන්ස් එක මේ මගෙල්ල යන අපිට ඒකින් මටමයි කියාගන්න චන්නද ෆස්ට් මමයි කියාගන්න මටමයි කියාගන්න බොහොම හොඳයි අපි දරුණු සාකච්ඡාවක් අතර කරමු බොහොම පිං දලුවත් සමහත් බොහොම පිං සාදු සත්‍යත්වයනි අතරම ඉතාමත්ම හොඳ සර්ණ සාකච්ඡාවක් දේශනාවක් සම්පන්න වේ සූත්‍රයක්ද අපි සාකච්ඡාකට ගත්තේ බොහෝම හොඳින්ම පෞද්ගලික විතර ගැලපුණා කලින් මුලින්ම කිව්වා වගේ ඒ නිසා මේ සූත්‍ර දේශනාව අපිට පැහැදිලිවදී ලොකන්න ලැබුණා අපිට බොහොම සතුටුයි ගැන කල්යනා මිත්‍රන්ට ප්‍රයෝජනයක් වුණා කියලා හිතනවා එහෙමනම් අපි අද දිනේදී මේ සාකච්ඡාව මේ ආකාරයට නතර කරලා අපි නැවතත් හෙට දිනේදී හවස කරනව සාකච්ඡාවේදී මොන ගහමු අද හවසත් යුරෝ සවන සිසෝස් සාකච්ඡාව ඇති ඒ කවුරු සම්බන්ධයි කියලා මම හරියට දන්නේ නැහැ හොඳයි කෙසේ වෙතත් එහෙමනම් අද සාකච්ඡා නිමා කිරීම සඳහා මම ඉතාම ගෞරවයෙන් සත්‍යත්වයට නැවතත් මේ සත්‍යත්වයන් අපි සාකච්ඡා නිමා කරමු කියලා හිතුවා සම්බුද්ධ සරණයි සම්බුද්ධ සරණයි කල්යාණ මිත්‍යන් වුණාට පින් යලිත් අවධාරණය කරන්නේ මා ගුරුවරයෙක් නෙවෙයි කවුරුත් එකම වන්දනා ගමන කියන පිටසක් වුණෝන් උදව් කරගන්න සතාගෙතයන් වහන්සේ පිළිබඳ අපි ආදරයෙන් සෙනෙහසින් මෙත්සිතින් බැතිසිතින් සිටිමු ඉච්චරයි ධර්මයේ මේ මාර්ගයේ කියන්නේ උත්තමයන් පිළිබඳ උත්තමාවියන් පිළිබඳ මාතෘභාවයේ මීට බාධාවක් නොවේ පීතෘභාවයේ මීට බාධාවක් නොවේ ධර්මය අවබෝධ කරගන්න භික්ෂුභාවයේ මීට බාධාවක් නොවේ ඒකත් මතක තියාගෙන අපි ධර්ම මාර්ගයට පිවිසෙමු සහම දිනාට අප්‍රමාණ පින් දල්වත් මාත්මට බොහොම පින් මේ මාර්ගය සකස් කර දුන්නට බොහෝ දෙනා එකතු කරගත්තට අපේ සිත් පිරිසිදු වී පිවිතුරු වී නිර්මලයි පිරිසු සිතින් හොඳ පැතුම් රසක් අධිෂ්ඨාන රසක් කරමු මේ ජීවිතයේ මේ භවයේ මේ ශාරීරිය දරාගෙන සිටි මෙනියන් වහන්සේ කායික හා මානසික වශයෙන් සුවපත්ව ලබත්තා පියානන්ද පරමෝ යහපතම දකිත්වා අපේ දීමකට උදව් කරන අපේ කිත්තුන්තයන් සිටිනවා ඒ හැම දිනාටම මෙත්සිත කරුණාව ජනිත වේවා දරුවන් භාර්යාව ස්වාමි පුරුෂයා මිතුරන් මිත්‍රයන් හැම දිනකට ඒ ඇත්තන්ට ධර්ම මාර්ගය අවබෝධ වේවා සසර වසන්තු උදාර ගති ප්‍රතුම් ඇති මිත්‍රයන් මිතුරියන් පමණක් මැසට ලැබේවා කල්යාම ගිනාගෙන් පෙරිපුන් උදාර ගති ප්‍රතුම් ඇති ඇත්තන් පමණක් යහපත් වූ භවයන් කරා සේන්දුවීමට පුණ්‍ය ශක්තිය උපකාර වේවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ක්‍රමයෙන් මොහු කුරා කුස අපේ සිය සඳහා අප්‍රමාණ ලෝක සත්‍යාට කාරුණික නිරාමිස සේවයක් සිදු කරන සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බාණය අපට අවබෝධ වේවායි අපි අදිෂ්ඨාන කරමු ප්‍රාර්ථනා කරමු තථාගතයන් වහන්සේට අප්‍රමාණ වූ කෘතඥතකින් අප්‍රමාණ වූ බතිස්තකින් මේ සිද්ධාර්ථ ගෞතම සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට අපි නමස්කාර කරමු උන්වහන්සේ අපි සාසුන් වහන්සේ බුදු සරණයි බුදු සරණයි සාදු